අද අපේ ජීවිතයේ පින්බර දවසක්. ඒ තමයි මේ පෘථිවි මණ්ඩලයේම තිබෙන සත්බුදුරජාණන් වහන්සේලාගේ සොඳුරු විහාරයේ සිට ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ අතීත ප්‍රවෘත්ති ඇතුළත් බුදුවරුන්ගේ මහා වංශ කතාව අද සවස ධර්ම දේශනාවට සිද්ධ කරන්නේ. පිඟුතුනි, අද මේ අපි හවස් කාලේ ඉගෙන ගන්න දේශනාව මහා පදාන සූත්‍රය. මේ දේශනාවට අටුවාචාර්යන් වහන්සේලා කියන්නේ සූත්‍ර රාජයා කියලා. මේ දේශනාවට අටුවාචාර්යන් වහන්සේලා කියලා තියෙන්නේ සූත්‍ර රාජයා කියලා. ඉතාමත් දීර්ඝ දේශනාවක්. මේ තමයි තුන් ලෝකෙටම අපගේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් සත්බුදුරජාණන් වහන්සේලාගේ විස්තර කියවුන දීර්ඝ දේශනාව. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරන්න ලැබෙන එක වාසනාවක්. ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ මනරම් ප්‍රතිමා තැන්පත් මේ සොඳුරු සත්බුදු විහාරයේ සිට ඒ බුදුවරුන්ගේ විස්තර අහන්න ලැබෙන එක මහා වාසනාවක්. එදා අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටියේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කරීරි කුටියේ. කරීරි කුටිය කියන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ ප්‍රධාන කුටි සංකීර්ණ කිහිපයක් තියෙනවා. එකක් තමයි ලුණුවරණාගහ යට තියෙන කුටි සංකීර්ණේ. ඒ ලුණුවරණාගහ යට තියෙන කුටි සංකීර්ණයට තමයි කරීරි කුටිය කියලා කියන්නේ. තව තියෙනවා කුටියක් කොහොඹ ගහ යට. ඒකට කියනවා කෝසම්බිය කුටිය කියලා. ඊළඟට තියෙනවා සලලගරය කියලා. සල් ගහක් යට ඒකට තමයි අපි රාජකාරාමය කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය තියෙන කුටි සෙනසුන තියෙනවා. මේ කියන ස්ථාන අදටත් දඹදිව ගිය අයට දැන් තම්පරීට එක මතක් වෙන්නේ නැති සැවැත්නුවර දේවරංගෙරේ කුටි සෙනසුන් තියෙනවා. ඉතින් මේ කරේරි මණ්ඩල මාලකේ සංඝයා කතා වුණා පෙර ජීවිත ගැන. ඒ කියන්නේ පින්වතුනි, පෙර ජීවිත දැකීමේ ඥානය බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බාහිර අයටත් උපද්දව ගන්න පුළුවන්. එහෙම උපද්දව ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පරිබාහිර අයට පෙර ජීවිත දැකීමේ ඥානය උපරිම ආයුරෙන් දිනු කළොත් කල්ප 40යි බලන්න පුළුවන්. කල්ප 41ක් බලන්න බෑ. කල්ප 40යි බලන්න පුළුවන් සංවට විවට කල්ප 40. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් පෙර ජීවිත බලන්න ගියොත් ඒ ශ්‍රාවකයාට පෙර ජීවිත ආපස්සට බලන්න පුළුවන් කල්ප ලක්ෂයක්. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට කල්ප බලන්න පුළුවන් ආපස්සට අසංකේයකුත් ලක්ෂයක්. තමන් විවරණ ගත්ත දවස් ඉඳලා බලන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේලාට පෙර ජීවිත බලන්න පුළුවන් අසංකේය කල්ප දෙකකුත් කල්ප ලක්ෂයක්. අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට නිමක් නැහැ. මේ සත්බුදුරජාණන් වහන්සේලාට පෙර ජීවිත දැකීමේ ඥානේ නිමක් නැහැ. මේ බුද්ධ ශාසනයෙන් බාහිර කෙනෙක් පෙර ජීවිත බලන්න ගියොත් අපි කියමු ඒ වගේ කෙනෙක් සංසාරේ කල්ප පහකට විතර කලින් අසඤ්ඤ ලෝකෙක ඉපදිලා ඉන්නවා කියලා. එයාට ඒක බලන්න ගියාම අසඤ්ඤ ලෝකෙ එතනින් එහාට පේන්නේ නැහැ. අරූප ලෝක. ඒතුට එයා එතන පටලැවෙනවා. එක්කෝ එයා දෘෂ්ටියකට එනවා මං කල්ප පහක ඉඳලා තමයි ඉපදීගෙන ඉන්නේ, ඊට කලින් හිටියේ නැහැ කියලා. බුද්ධ ශාසනයෙන් බාහිර අයගේ පෙර ජීවිත බැලීමේ ඥාණය අර අන්ධයෝ පිරිසක් කනවැල අල්ලගෙන යනවා වගේ. ඉස්සරහින් ඉන්නේ කෙනා අතෑරපු ගමන් අනිත් අයට යන්නේ නමක් නැහැ. ඒ වගේ පෙර ජීවිත බලාගෙන බලාගෙන ගිහිල්ලා අරූප ලෝකයක් වගේ ඉපදිලා හිටියොත් එතනින් එහාට ඌ අතරමං වෙනවා. විස්තර තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාටත් ඕක වෙනවා. අරූප ලෝකවල පේන්නේ නැතු යනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සද්ධාවේ පිටලා ඉන්න නිසා අනවරාග වූ සංසාරේ ආරම්භක කෙලවරක් නැහැ කියන බුද්ධ වචනේ පිටලා ඒ ශ්‍රාවකයා මානසිකාර කරනවා. මම මේ ජීවිතේ ඉඳැත්තේ කෝ අරූප ලෝකයක අසඤ්ඤ ලෝකයක කියලා තව තව හිත දියුණු කරනකොට අසඤ්ඤ ලෝකෙට එන්න කලින් ජීවිතේ පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් පෙර ජීවිත බලන්න යනකොට පිළිවෙලට බලන්නේ කලින් ජීවිතේ කොතනද හිටියේ ඊළඟ ජීවිතේ කොතනද හිටියේ කියලා. එතකොට අද ජීවිත 10ක් බැලුවා නම් හිත භවනාවට ඉඳගෙන ඒ 10 ඉඳලා ඉතුරු ටික බලන්න පුළුවන්. හැබැයි සාරිබුද්ධ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට ශනිකව බලන්න පුළුවන්. ඒ වුණාට අපේ බුදුරජාණන් වහන්සේට තප්පරේට පෙර ජීවිත බලන්න පුළුවන්. ඒකේ සීමාවක් නැහැ. බ්‍රාහ්මණෙක් එක කතා කර කර ඉද්දී ඒ බ්‍රාහ්මණයා විශාල ගහක් හරනවා කවුරුවත් වළීලාපු නැති තැනක තමන්ගේ දේහේ වළීලාන්න. බ්‍රාහ්මණයා ඔබගේ නම මොකද්ද? ජානුශ්‍රෝණි. බ්‍රාහ්මණය ජානුශ්‍රෝණි කියන නමින්ම 14,000 වතාවක් මෙතන ඔබගේ දේහේ වළී දාලා තියෙනවා. එතන මේ කතා කරගෙන ඉන්න තප්පරේට ජීවිත කී කෝටියක් බැලුවද? බුදුරජාණන් වහන්සේගේ ඥානය ඒ වගේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බාහිර කෙනෙක් පෙර ජීවිත බලන්න ගියොත් ඒක උපමාවකින් කියනවා නම් එයාගේ පෙර ජීවිත දැකීමේ ඥානය කණාමැදිරි එළියක් වගේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පෙර ජීවිත බැලුවොත් ඒක උපමාවකට ගත්තොත් පහන් එළියක් වගේ. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන්ගේ පෙර ජීවිත දැකීමේ ඥානය ඖෂධි තාරකාව වගේ. පසේ බුදුරජාණන් වහන්සේලාගේ පෙර ජීවිත දැකීමේ ඥානය සඳ මඬල වගේ. අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිත දැකීමේ ඥානය වලාකුළු නැති අහසේ සරත් කාලේ බබලන හිරු මඬල වගේ. වැහිච්ච තැන් නැහැ. ඕනතරම් බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට සංඝයා පෙර ජීවිත දැකීමේ ඥානය ගැන කරේරි මණ්ඩල මාලේ කතා කර කර සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ දිව්‍ය ශ්‍රවණයෙන් මේ අසාව දාලා බුදුරජාණන් වහන්සේ කරීරි මණ්ඩල මාලයට වැඩම කොට වදාලා පනවා ඇති බුද්ධාසනේ අසුන් ගත්තා. පින්වත් මහණෙනි, මායින්ට පෙරාතුව කුමන වූ කතාවකින්ද වාසය කළේ? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, අපි කතා කර කර හිටියේ පෙර ජීවිත දැකීමේ ඥානය ගැන. මෙහෙමයි පෙර ජීවිත, මෙහෙමයි පෙර ජීවිත කියලා අපි පෙර ජීවිත දැකීමේ ඥානය ගැන කතා කර කර හිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉච්චියාතනෝ තුම්මේ භික්කවේ පුබ්බේ නිවාස පටිසඤ්ඤුත්තං ධම්මින් කතං සෝතුන්ති. මේ පින්වත් භික්ෂූන් කැමතිද පෙර ජීවිතය ගැන කතා අහන්න? දැන් මේව ගැනම කතා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේත් ඒක ගැනම දේශනා කරන්න අහනකොට අර භික්ෂුන් වහන්සේලා පස්වනම් ප්‍රීතියෙන් පිනා ගියා. ඒතස්ස භගවා කාලෝ, ඒතස්ස සුගත කාලෝ, භාග්‍යතුන් වහන්සේ මේට කාලයයි, සුගතයන් වහන්සේ මේට කාලයයි, පෙර ජීවිත ගැන භාග්‍යතුන් වහන්සේගේ දහං කතාව දේශනා කරන සේක්වා මේ සංඝ පිරිස ඒ ශ්‍රවණය කරලා දරා ගන්නවා ඇති. එහෙනම් පින්වත් මහණෙනි, මනාව ශ්‍රවණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙර ජීවිත දැකීමේ ඥානය ගැන දහං කතා වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මීට කල්ප 91කට කලින් ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමම් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ නම විපස්සී බුදුරජාණන් වහන්සේ. එදුර මේ සත්බුදුරජාන් වහන්සේලාගේ මණ්ඩපයක් අද මේ ඉදිවුනා කියන්නේ මේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ පෙරජීවිත දැකීමේ නුවණ පුබ්බේ නිවාසානුස්මති ඥානය බාහිරට භෞතික වශයෙන් පෙනෙන එක තැනක් තමයි මේ සත්බුදු විහාරය. ඇයි බුදුරජාණන් වහන්සේ පෙරජීවිත දකින නුවණින් වදාළේ කල්ප 91කට කලින් බුදු කෙනෙක් පහළ වුණා කියලා. පින්වත් මහණෙනි මීට කල්ප 31කට කලින් සිකී කියලා බුදුරජාන් වහන්සේ නමක් පහළ වුණා. මීට කල්ප 31කට කලින් ඒ කල්පේම වෙස්සබූ කියලා බුදුරජාන් වහන්සේ නමක් පහළ වුණා. පින්වත් මහණෙනි කල්ප 30කට පස්සේ මේ මහා භද්‍ර කල්පේ උදා වුණා. මේ භද්‍ර කල්පෙට කියනවා සාර කල්පේ කියලා. සොඳුරු කල්පේ කියනවා. මේ කල්පේ මුලින්ම පහළ වුණා පින්වත් මහණෙනි කකුසන්ධ කියලා බුදුරජාණන් වහන්සේ නම. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාන මෙතකයි කියලා කියන්න බෑ ගත වුණ කාලේ. ඊට පස්සේ මේ කල්පේම පහළ වුණා කෝණාගමන කියලා බුදුරජාණන් වහන්සේ නම. ඊළඟට පින්වත් මහණෙනි මේ කල්පේම තුන්වෙනිව පහළ වුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. පින්වත් මහණෙනි දැන් ලෝකේ පහළ වෙලා සිටිනවා ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ මම. පින්වත් මහණෙනි ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ ඉපදුනේ රජ කුලේ. සීකී බුදුරජාණන් වහන්සේ පහළ වුණේ රජ කුලේ. ඊළඟට වෙස්සබූ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ රජ කුලේ. කකුසන්ධ බුදුරජාණන් වහන්සේ මේ භද්‍ර කල්පේ පහළ වුණේ බ්‍රාහ්මණ කුලේ, බ්‍රාහ්මණ ජාතියේ. කෝණාගමන බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ ජාතියේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ ජාතියේ. පින්වත් මහණෙනි මම ඉපදුනේ රජ කුලේ, ශාස්ත්‍රීය. පින්වත් මහණෙනි දැන් ඡේදෙන් ඡේදයට බුදුරජාණන් වහන්සේ කල්ප වශයෙන්, ජාති කුල වශයෙන්, ඊළඟට ගෝත්‍රය. පින්වත් මහණෙනි ඊ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ගෝත්‍රය තමයි කොණ්ඩඤ්ඤ කියන ගෝත්‍රය. සීකී බුදුරජාණන් වහන්සේගේ කොණ්ඩඤ්ඤ ගෝත්‍රය. වෙස්සබූ බුදුරජාණන් වහන්සේගේ කොණ්ඩඤ්ඤ ගෝත්‍රය. කකුසන්ධ බුදුරජාණන් වහන්සේගේ කාශ්‍යප ගෝත්‍රය. කෝණාගමන බුදුරජාන් වහන්සේගේ කාශ්‍යප ගෝත්‍රය. කාශ්‍යප කියන ගෝත්‍රය එන්නේ බමුණු පරම්පරාවත් එක්ක. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ගෝත්‍රයත් කාශ්‍යප. පින්වත් මහණෙනි මාගේ ගෝත්‍රය ගෞතම. එතකොට අපි ගෞතම බුදුරජාන් වහන්සේ කියලා සිහි කරන්නේ ගෝත්‍ර නාමයෙන්, ඒ කුලය. පින්වත් මහණෙනි විපස්සී බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ ආයුෂ මිනිසුන්ගේ අවුරුදු 80,000යි. 80,000ක් ආයුෂ තියෙන කාලේ තියෙනවා. පින්වත් මහණෙනි සීකී බුදුරජාන් වහන්සේ කාලේ අවුරුදු 70,000යි. වෙස්සබූ බුදුරජාන් වහන්සේ කාලේ අවුරුදු 60,000යි. මේ භද්‍ර කල්පේ මුලින් පහළ වුණ කකුසන්ධ බුදුරජාන් වහන්සේ පහළ වුණේ අවුරුදු 40,000ක් මිනිසුන්ගේ ආයුෂ. එතකොට ඒ අවුරුදු 40,000ක් තිබිලා ඒ අවුරුදු 40,000 අඩුවෙවි අවුරුදු 10ට එනවා. 10ට ඇවිල්ලා ආයෙත් ඒක වැඩි වෙලා 30,000කට වැඩි වුණාට පස්සේ ආන්නේ කාලේ පහළ වුණා කෝණාගමන බුදුරජාණන් වහන්සේ. ඉස්සෙල්ලම 30,000 නෙවෙයි. එහෙම වැඩි වෙලා අසංකේයයට වැඩි වෙලා ආයෙ 30,000ට අඩු වෙනවා. ඒ අඩු වෙනකොට තමයි කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඊට පස්සේ අඩු වෙලා අවුරුදු 10ට ගිහිල්ලා ආයෙත් අවුරුදු වැඩි වෙලා අසංකේයයට වැඩි වෙලා ආයෙත් අඩු වෙලා අවුරුදු 20,000ට අඩු වෙච්ච තැන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඊට පස්සේ ආයෙ අවුරුදු 10ට අඩු වෙලා ආයෙත් අසංකේයයට වැඩි වෙලා අසංකයේ ඉඳලා මේක අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා අවුරුදු 100ට ආපු තැන. මේ බුදුවරුන්ගේ මහා වංශ කතාවේ අවුරුදු 100කින් බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඒකයි කියන්නේ මහා නිරාගින්නක් මැඳින් මතු නෙළුමක් සුවඳ විහිදුවමින් විකසිතව වැඩ සිටිනා වගේ මේ කලි යුගයේ අපේ ගෞතම බුදුරජාන් වහන්සේ පහළ වුණේ අවුරුදු 100ක් 120ක් තියෙන කාලේ. දැන් මේක අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා ආය අවුරුදු 10ට අඩුවෙලා ආය වැඩි වෙලා වැඩි වෙලා අසංකීයයට වැඩි වෙලා ආය අවුරුදු 80,000ට එන කාලේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එයට අවුරුදු මෙච්චරයි කියලා කියන්න බෑ. මේ ගණකඩ බොල් මහ පොළව ගව් 3ක් වැඩෙන්න ඕන. මේ මහ පොළව ගව් 3ක් වැඩෙන්න ඕන උඩට. අද හිට නෙවෙයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ජාතක කතා 550 ජාතක කතාවේ ජාතක කතා 300කට වැඩියම ඒ සිද්ධි තියෙන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේත් අපේ බුද්ධ ශාසනයේත් අතර. ତୁරු කොහොම දීර්ඝ කාලයක්ද? ඒ නිසා මේ අද මෛත්‍රී බුදුරජාන් වහන්සේ හිට 15 අනිද්දා 15 තව ජීවිතයෙන් 15 ඒ ඔබගේ හිතේ තියෙනවා නම් ඒ හිතන ඔබගේ සිතවිල්ල සත්‍යක් නෙවෙයි. මනා දැක්මක් නෙවෙයි ඒක, මිත්‍යා දැක්මක්. බුදුරජාණන් වහන්සේලා කලාතුරකින් පහළ වෙන්නේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුනේ පළල් වෘක්ෂයක් යට. සීකි බුදුරජාණන් වහන්සේ සම්බුදුනේ හෙළඹ වෘක්ෂයක් යට. වෙස්සපු බුදුරජාන් වහන්සේ සම්බුදුනේ සල් වෘක්ෂයක් යට. කකුසඳ බුදුරජාණන් වහන්සේ සම්බුදුනේ මහරි වෘක්ෂයක් යට. කෝණාගමන බුදුරජාණන් වහන්සේ සම්බුදුනේ දිඹුල් වෘක්ෂයක් යට. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්බුදුනේ නොග වෘක්ෂයක් යට. ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුදුනේ ඇසතු වෘක්ෂයක් යට. එතකොට බුදුරජාණන් සම්බුදු වෙන වෘක්ෂය ඒක බුදුවරුන්ගේ ජීවිතත් එක්ක බැඳී තිබෙන දෙයක්. ඒ නිසා ඒ බෝපතෙන් ඒ බෝධින් වහන්සේගෙන් ගිලිහෙන පත්‍රේ පවා ඉවත් කරන අයට අමා නිවන් සුව සැලසෙන්නේ. ඒ බෝධින් වහන්සේ දෙස බලා සිත පහදවා ගන්න උන්ට අමා නිවන් සුව සැලසෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා මේ මහා පදාන සූත්‍රයේ පින්වත් මහණෙනි, විපස්සී බුදුරජාණන් වහන්සේට ඛණ්ඩ 30 කියලා අග්‍ර ශ්‍රාවකයන් දෙපළක් වැඩ හිටියා. සීකේ බුදුරජාණන් වහන්සේට අභිභූ සම්භව කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. ඒ අභිභූ මහරහතන් වහන්සේට ඉරිදීයක් තිබුණා බ්‍රහ්ම ලෝකේ ඉඳලා කතා කරන්න පුළුවන් සෑම ලෝකයකටම ඇහෙන්න. බ්‍රහ්ම ලෝකේ කියන්නේ මෙහෙම එකක් පින්වත්නි. කොහොමද? හිමාලයේ තරම් මහ විශාල ගල් පර්වතයක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා අතෑරියොත් මේ පෘථුවියට වැටෙන්න මාස 4ක් යනවා. හිමාලයේ තරම් විශාල ගල් පර්වතයක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා අතෑරියොත් පෘථුවියට වැටෙන්න මාස 4ක් යනවා. ඉච්ඡර දීර්ඝ මේ දුරක් බ්‍රහ්ම ලෝකෙට තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝකේ ඉඳලා මනුෂ්‍යයාට ළඟ ඉන්න කෙනා කතා කරනවා වගේ ඇහෙන්න කතා කරන්න පුළුවන් අභිභූ කියන මහරහතන් වහන්සේට. ඉතින් ඒ නිසා ඒ සිහිපත් වුණා. වෙස්සබු බුදුරජාණන් වහන්සේට සෝණ උත්තර කියලා අග්‍ර ශ්‍රාවක දෙනමක් වැඩ හිටියා. කකුසඳ බුදුරජාණන් වහන්සේට විදුර සංජීව කියලා අග්‍ර ශ්‍රාවක දෙනමක් වැඩ හිටියා. මේ සංජීව කියන මහරහතන් වහන්සේ නිතර නිතර නිරෝධ සමාපත්තියට සංවාදිනවා. එක දවසක් උන්වහන්සේ කැලේ රුකක් සෙවනේ නිරෝධයට සංවැදී සිටිනකොට ඒ නිරෝධ සමාපත්තියට සංවැදුනට පස්සේ උසුම වැටෙන්නේ නැහැ. ඇඟේ රස්නේ තියෙනවා. නැත මැරිච්ච කෙනාගේ ඒ රූපේ වෙනස, මැරිච්ච කෙනාට ඇඟේ රස්නේ නෑ, ඉන්ද්‍රියම් ප්‍රසන්න නෑ. නිරෝධ සමාපත්තියට සංවැදීච්ච කෙනාගේ ඉන්ද්‍රියම් ප්‍රසන්නයි, ඇඟේ රස්නේ තියෙනවා. දැන් මිනිසු ටිකක් දැක්ක මේ ගහක් යට ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්න, උස්ම වැටෙන්නේ. අනේ දැන් අපවත් වෙලා තින්නේ, තවම රස්නේ තියෙනවා. අනේ පව් මේ ශ්‍රමණයන් වහන්සේ කියලා මිනිස්සු දරගෙනල්ලා වටේට දර ගොඩක් ගහලා ගිනි තිබ්බා. නිරෝධ සමාපත්තියට සමවැදීමේ ආනිසංසය තමයි, නිරෝධ සමාපත්තියට සමවැදුණ කෙනාගේ පොරවල තියෙන සිවුරේ නෝල් පොටක්වත් ගින්දරට විච්චෙන්නේ. භූමිය කම්පා වුණත් ඒ ශ්‍රමණයන් වහන්සේ වැඩ සිටින භූමිය මගහැරලා කම්පා වෙනවා. නිරෝධ සමාපත්තිය ඒ තරම් අපූර්ව සමාපත්තිය. ඊට පස්සේ සංජීව මහරහතන් වහන්සේ සමාධියෙන් නැගිටලා සයුසිවුරු යාලු ගසා දාලා ගමේ පිණ්ඩපාතේ වැඩියා. මිනිසු කල්පනා කළා, අම්මේ එදා අපි දවපු අර ශ්‍රමණයන් වහන්සේ නේද ආයේ ඉපදෙලා, නැවත ඉපදුනා, නැවත ඉපදුනා කියන නමෙන් පින්වත් මහණනි ඒ ශ්‍රාවකයාට සංජීව කියන නම පැතිරී ගියා. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ විදුර සංජීව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ කතා, කෝණාගමන බුදුරජාණන් වහන්සේට බිහියෝ සූත්‍ර කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වැඩ හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට තිස්ස භාරද්වාජ කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වැඩ හිටියා. ගෞතම බුදුරජාණන් වහන්සේට සාරිපුත්‍ර මොග්ගල්ලාන කියලා උත්තම ශ්‍රාවකයෝ වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඝ සන්නිවාත ගැන, පින්වත් මහණෙනි විපස්සී බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් හිටියා. එක ශ්‍රාවක සන්නිපාතයක් 160,000යි, එක ශ්‍රාවක සන්නිපාතයක් 100,000යි, එක ශ්‍රාවක සන්නිපාතයක් 80,000යි. කුමක්ද මේ ශ්‍රාවක සන්නිපාත කියන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා සියලු දෙනාම එහි භික්ෂු භාවයෙන් පැවිදි වෙච්ච, සියලු දෙනාම රහත් වෙච්ච, සියලු දෙනාම ඉල්ලලා තමයි පැවිදි දරන් තියෙන්නේ. අපිව පැවිදි කරන්න කියලා ඉල්ලලා පැවිදි වෙනවා. සියලු දෙනාම පැවිදි වෙලා තියෙන එහි භික්ෂු භාවයෙන් සියලු දෙනාම රහතන් වහන්සේලා. අන්න ඒ වගේ පිරිසක් එක්තෙන් වුණ ගමන් ඒකට කියනවා ශ්‍රාවක සන්නිපාතයක් කියලා. අන්න එවැනි ශ්‍රාවක සන්නිපාත තුනක් විපස්සී බුදුරජාණන් වහන්සේට වැඩි හිටියා. සීකී බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් වැඩි හිටියා. එක ශ්‍රාවක සන්නිපාතයක් 100,000ක් මහරහතන් වහන්සේ. තව 80,000ක් රහතන් වහන්සේලා. තව 70,000ක් රහතන් වහන්සේලා. ඊළඟට වෙස්සපු බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක්. දැන් මේක පුදුමේ තමයි, ආයුෂ වැඩි වෙන කාලේ රහතන් වහන්සේලාත් වැඩිපුර බිහි වෙනවා. ඒ එක ශ්‍රාවක සන්නිපාතයක් 80,000යි, එක ශ්‍රාවක සන්නිපාතයක් 70,000යි, තව ශ්‍රාවක සන්නිපාතයක් 60,000යි. පින්වත් මහණෙනි, මේ මහා භද්‍ර කල්පේ පහළ වුණ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සන්නිපාතය 40,000. මේ 40,000ක් සංඝයා සමගම කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ ලක්දෙරණට වැඩම කළා තියෙනවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සන්නිපාතය 30,000යි. ඒ 30,000 සමගම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සන්නිපාතය 20,000යි. ඒ 20,000 සමගම ලක්දෙරණට වැඩම කළා තියෙනවා. අපගේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සන්නිපාතය 1250යි. 1250 හැදෙන්නේ කොහොමද? උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටිලයන්ගේ පිරිවර 1000 බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලාම එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ආදිත්ත පරියාය සූත්‍රය අහලා අරහත්ත්වයට පත් වුණා 1000යි. ටික දවසක් යනකොටම සාරිපුත්ත මොග්ගල්ලාන උපතිස්ස කෝලිත දෙදෙනා 250ක් එක්ක ඇවිල්ලා පැවිදි වුණා. පළවෙනි ධර්ම දේශනාවෙන් මර 250ම සෝවන් වුණා, ඉල්ලලා පැවිදි වුණා, එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ ධර්ම දේශනාවෙන් අරහත්ත්වයට පත් වුණා. එතකට අර දාහයි මේ දෙසිය පණයි එද්දාස් දෙසිය පණයි. එහි භික්‍ෂු භාවයෙන්ම පැවිදිව සියලු දෙනාම අරහත්වයට පත් වූ මහා ශ්‍රාවක සන්නිපාතය අපි බුදුරජාන් වහන්සේට 1250. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා උපස්ථායකවරු ගැන. විපස්සී බුදුරජාන් වහන්සේට උපස්ථාන කළේ අශෝක කියන තෙරුන් වහන්සේ. සීකී බුදුරජාන් වහන්සේට උපස්ථාන කළේ කේමංකර කියන තෙරුන් වහන්සේ. වෙස්සබු බුදුරජාන් වහන්සේට උපස්ථාන කළේ උපසන්ත කියන තෙරුන් වහන්සේ. කගුසඳ බුදුරජාන් වහන්සේට උපස්ථාන කළේ බුද්ධිජ කියන තෙරුන් වහන්සේ. කෝණාගමන බුදුරජාන් වහන්සේට උපස්ථාන කළේ සොත්තිජ කියන තෙරුන් වහන්සේ. කාශ්‍යප බුදුරජාන් වහන්සේට උපස්ථාන කළේ සබ්බමිත්ත කියන තෙරුන් වහන්සේ. අපගේ ගෞතම බුදුරජාන් වහන්සේට උපස්ථාන කළා ආනන්ද තෙරුන් වහන්සේ. බුදුරජාන් වහන්සේ අම්මගේ තාත්තගේ නම් කියනවා. මේ ඔක්කොම පෙර ජීවිත දකින ඥාණයෙන් කියන්නේ. කල්ප 91කට කලින් විස්තරයක්. ඒ විපස්සී බුදුරජාන් වහන්සේගේ අම්මා බන්දුමති, පියා බන්දුම රජතුමා. බන්දුමති රාජධානියේ තමයි ඉපදුනේ. සීකී බුදුරජාන් වහන්සේගේ තාත්තා අරුණ කියන රජුරෝ, පබාවතී කියන දේවි අම්මා, අරුණවති රාජධානිය තමයි ඉපදුනේ. වෙස්සබු බුදුරජාන් වහන්සේගේ තාත්තා සුප්පතීත රජුරෝ, යසවති බිසව තමයි අම්මා. අනෝම කියන නගරේ තමයි ඉපදුනේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ තාත්තා අග්ගිදත්ත බ්‍රාහ්මණයා. විසාකා කියන බැමිණි අම්මා. කේම කියන රජුරුවන්ගේ කේමවති නගරේ තමයි බෝධිසත්වය ඉපදුනේ. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ තාත්තා යඤ්ඤදත්ත බ්‍රාහ්මණයා. උත්තරා කියන බැමිණි අම්මා. සෝභ කියන රජුරුවන්ගේ සෝභාවතී කියන රාජධානිය තමයි ඉපදුනේ. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ තාත්තගේ නම බ්‍රහ්මදත්ත බ්‍රාහ්මණයා. ධනවති බැමිණි අම්මා. කිකී රජුරුවන්ගේ බාරාණසී කියන රාජධානිය තමයි ඉපදුනේ. කාශ්‍යප බුදුරජාන් වහන්සේ ඉපදිලා තියෙන්නේ බරණැස් නුවර. ගෞතම බුදුරජාණන් වහන්සේගේ තාත්තා සුද්ධෝදන මහරජුරෝ, මහමායා දේවි අම්මා. කපිලවස්තු රාජධානිය තමයි උප්පත්තිය ලැබුවේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කල්ප වශයෙන්ුත්, ජාතිය වශයෙන්ුත්, ගෝත්‍රය වශයෙන්ුත්, ආයුෂ වශයෙන්ුත්, බෝධිය වශයෙන්ුත්, අග්‍රශ්‍රාවක වශයෙන්ුත්, ශාවක සන්නිපාත වශයෙන්ුත්, උපස්ථායක වශයෙන්ුත්, මවපියා ඉපදුන නගරයේ වශයෙන්ුත්, බුදුවරුන්ගේ සත්බුදුරජාණන් වහන්සේලාගේ පෙර ජීවිත ගැන කතාව සිද්ධ කළා. ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ඨායාසන විහාරම් පාවිසේ. ඔය ටික දේශනා කරලා බුදුරජාන් වහන්සේ නැගිටලා ආ බහු කුටියට වැඩියා. දැන් සංඝයා එකතු වෙලා කතා වෙන්න ගත්තා. ආයසමතුනි මහ පුදුමයක් නේව. අපගේ බුදුරජාණන් වහන්සේ කල්ප 91කට කලින් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ පටන් සත්බුදුරජාණන් වහන්සේලා ඉපදිච්ච කල්ප, අම්මා තාත්තා ආයුෂ, අග්‍ර උපස්ථායක, ගෝත්‍රේ නාමය, ආයුෂ මේ සියල්ල සිහි කළා වදාලා. ආශ්චර්යයි බුදුවරු මේවාගේ සීලෙන් යුක්තයි, සමාධියෙන් යුක්තයි, ප්‍රඥාවෙන් යුක්තයි, මෙවැනි විහරණයෙන් යුක්තයි කියලා මගේ බුදුරජාණන් වහන්සේ පෙර ජීවිතය ගැන දන්නා දකිනා බව ආශ්චර්යයි. ආයස්මතුනි අද්භූතයි. හැබැයිම ආයස්මතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේවා කියනවා ඇත්තේ කොහමද? බුදුරජාණන් වහන්සේට පෙර බුදුරජාණන් වහන්සේලා ගැන දන්නා දකිනා ධර්ම ධාතුව හිතේ පහළ වෙලාද? එහෙම නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේට කවුරු හරි දෙවියෙක්වත් ඔය පෙර ජීවිත විස්තර කිව්වාවත්ද කියලා මේ ගැන විස්තර වශයෙන් දැන් කතා වෙනවා. ඉතින් එක එක කෙනා එක එක අදහස් කියනවා ඇති. දැන් ඔය මේ බලන්න මේවත් දෙදිස් කතා නෙවෙයි. ඊට පස්සේ අතකෝ භගවා සායන්න සමයම් පතිසල්ලාන වුට්ටිතෝ. යේන කරේරි මණ්ඩල මාළු දේනුප සංකමි. හවස් කාලේ දැන් අර දානේ වළඳලා ඉවරුණාට පස්සේ තමයි අර කතාව ගියේ. දැන් හවස් කාලේ බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් නැගිටලා බලනකොට තවමත් අර භික්ෂුන් කතාවේ. බුදුරජාණන් වහන්සේ ආපහු අර කරේරි මණ්ඩල මාළේට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් මහණෙනි, මොන කතාවද අඩාල වුණේ දැන් මං එන්න කලින්? අනේ ස්වාමීනි, අපි කතා කරගෙන හිටියේ භාග්‍යතුන් වහන්සේගේ පෙර ජීවිත දකින්න නුවණ ආශ්චර්යය අද්භූතයි. අතීතේ කෙලෙස් නසන ලද, භව චක්‍රේ සිඳින ලද, ඒ සව් කෙලෙසුන් නැසූ මාරයා ජයගත් සම්මා සම්බුදුරුන්ගේ ජාතිය වශයෙන්, නම් වශයෙන්, ගෝත්‍ර වශයෙන්, ආයුෂ වශයෙන්, අග්‍ර ශ්‍රාවකයෝ වශයෙන්, මව්පියෝ වශයෙන්, මේ වාගේ සීලෙන්, මේ වාගේ සමාධියෙන්, මේ වාගේ ප්‍රඥාවෙන්, මේ වාගේ විහෙරණෙන් යුතුයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ආශ්චර්යය අද්භූතයි. ස්වාමීනි, අපි කතා වුණේ මේවා කතා කරන්නේ භාග්‍යතුන් වහන්සේට මේ ධර්ම ධාතු අවබෝධ වෙලාද? එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේට කවුරු හරි දෙවි කෙනෙක්වත් මේ විස්තර කිව්වාදෝ කියලා අපි මේ කතා කර කර හිටියේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, තථාගතස්සේ වේසා භික්කවේ ධම්ම ධාතු සුප්පටි විද්ධා. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට ධර්ම ධාතු මනාව අවබෝධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යස්සා ධම්ම ධාතු යා සුප්පටි විද්ධාත්තා තථාගතෝ අතීතේ බුද්දේ පරිනිබ්බුතේ ජින්න පපංචේ ජින්න වටුමි පරියාදින්න වට්ටේ සබ්බ දුක්ඛා වීතිවන්තේ ජාතීතෝපි අනුස්සරති. සියලු කෙලෙස් නැසු, කුසල් වැඩු, සංසාර භව චක්‍රේ සිඳලු බුදුවරුන් ගැන බුදුරජාණන් වහන්සේට සිහි කරන්න පුළුවන්. සිහි කරන්න පුළුවන් බුදුරජාන් වහන්සේට. ඉනිසා ධර්ම ධාතු අවබෝධ කරලයි බුදුරජාන් වහන්සේ පෙර ජීවිත විස්තර කරන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, මට දෙවිවරුත් ওই විස්තර කියලා දෙනවා. ඒ බුද්ධ ශාසන වල මඟපල් ලැබලා දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු මට ඒ විස්තර කියලා තියෙනවා. මටත් ඒව දකින්නත් පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් මහණෙනි, ඉච්චියාතනෝ තුම්හි භික්කවේ භීයෝ සෝමත්තාය පුබ්බේ නිවාස පටිසඤ්ඤුත්තං ධම්මින් කතං සෝතුන්ති. උච්චිරම පෙර ජීවිත ගැන අහන්න ආසයි නම් තව ගොඩාක් ඔබගේ හිත සතුටු වෙන විදිහට පෙර ජීවිත කතා කියන්නද කියලා හෝ සංඝයා පස්වනම් ප්‍රීතියෙන් පිනාගිය. ඒ දස්ස භගවා කාලෝ භාග්‍යතුන් වහන්සේ මේට කාලයයි, සුගතයන් වහන්සේ මේට කාලයයි. පෙර ජීවිත ගැන කතාව අපිට බොහෝසේ සතුට ඇති වෙන ආකාරයෙන් දේශනා කරන සීක්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉතෝසෝ භික්කවේ ඒක නවතෝ කප්පෝ. පින්වත් මහණෙනි, මෙයින් 91 කල්පයක් පිටුපස්සට එපිට විපස්සී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. දැන් මේ කතාව හොඳට අහගෙන ඉන්න බුදුවරුන්ගෙන් බුදුවරුන්ගේ ජීවිත කතා. දැන් අපි අපේ බුදුරජාණන් වහන්සේගේ විස්තරය අහලා තියෙනවානේ. දැන් අපි ගත්තොත් ආචාර්ය මනුස්සු පොත් වහන්සේ තුල අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව තමයි තියෙන්නේ. දැන් බලමු මේ විපස්සී බුදුරජාන් වහන්සේගේ ජීවිත කතාව අපේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේක අහලා ඔබම තේරුම් ගන්න බුදුවරුන්ගේ බුදුවරුන්ගේ ජීවිත අතර සමානකම් මොනවාද? බුදුවරුන්ගේ බුදුවරුන්ගේ ජීවිත කතා අතර අසමානකම් මොනවාද? ඒ බුදුවරුන්ගේ ආශ්චර්ය මොනවාද? ඔබම දැන් ශ්‍රවණය කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ආයුෂ මිනිසුන්ගේ 80,000යි. බන්දුම රජතුමා බන්දුමති බිසවත් අම්මා තාත්තා වුණා. බන්දුමති රාජධානී විපස්සී කුමාරයා ඉපදුණේ. ඒ විපස්සී කුමාරයා රජපෞලි කොණ්ඩඤ්ඤ ගෝත්‍රී ඉපදුනේ. පළවරුක් සෙවණේ සම්බුදු වුනේ. කණ්ඩතිස්ස කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වැඩ හිටියා. ශ්‍රාවක සන්නිපාත තුනක් තිබුණා. 168,000ක් 180,000ක්. අශෝක කියන තෙරුන් උපස්ථාන කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඒ විපස්සී බෝධිසත්වයෝ තුසිතා කායා චවිත්වා සතු සම්පජානු මාතු කුච්චින් ඔක්කමේ. සිහිනුවනින් තුසිතෙන් චුත වෙලා අම්මාගේ කුසට ආවේ. අයමෙත් ධම්මතා, ඒක ධර්මතාවයක්. සෑම බෝධිසත්වෙක්ම මව කුසට එන්නේ තුසිත ඉඳලා. ඒකයි ධර්මතාවයක් කියන්නේ. ඊට පස්සේ කියන බෝධිසත්වයෝ මව කුසට පැමුණාට පස්සේ මව කුසට පැමිණෙන වෙලාවේ දෙවියන් මරුම් බමුන් සහිත ලෝකේ දෙවියන්ගේ ආලෝකය, හිරුගේ සඳුගේ ආලෝකය ඉක්මවා ගිය මහා ආලෝකයක් පැතිරිලා යනවා. ලෝකාන්තරික නිරේ පවා ඒකාලෝක වුණා කියනවා. විපස්සී බෝධිසත්වයෝ මව කුසේ පිළිසිඳ ගන්නකොට අයමෙත් ධම්මතා, හැම බුදු කෙනෙකුටම එහෙම තමයි. පින්වත් මහණෙනි, බෝධිසත්වයෝ මව කුසට පැමිණුණාට පස්සේ සතර වරන් දෙවියෝ ඒ මව ඉන්න තැන සතර කොන රකිනවා. අයමෙත් ධම්මතා, ධර්මතාවය. පින්වත් මහණෙනි, බෝධිසත්වයෝ මව කුසට ආවට පස්සේ පකතියා සීලවති බෝධිසත්ව මාතා හෝති විරතා බානාන්තිපාතා ප්‍රකෘතියේ අම්මා සත්තු මරන්නේ. බඩට එන දරුවාගේ පින අම්මට බලපාන හැටි බලන්න. අම්මට සත්තු මරන්න හිතෙන්නේ, හොරකම් කරන්න හිතෙන්නේ. ඊළඟට අම්ම බ්‍රහ්මචාරී. ඊළඟට බොරු කියන්නේ, සුරාව ගන්නෙ නෑ. බෝධිසත්වයෝ මව කුසට පැමිණියාට පස්සේ අම්මට ප්‍රණීත පංචකාම ගුණ ලැබෙනවා. අම්මා එදා ඉඳලා ලස්සනට අඳිනවා, රසයට කනවා. ඊළඟට සොඳුරු තැන්වල ඉන්නේ, පොඩ්ඩක්වත් ලෙඩක් දුකක් නැහැ. ඒ බෝධිසත්වයෝ මව කුසට පැමිණියාට පස්සේ ඒ අම්මාට පුංචිම රෝගයක්වත් නැහැ. ඒ අම්මට කුසේ සිටින දරුවාව කුස ඇතුලෙන් බලන්න පුළුවන්. හරියට පිරිසුදු මැණිකක් ගත්තොත් ඒ මැණිකාස්සේ නූලක් ගිහිල්ලා තියෙනවා නම් මෙයයි මැණික, මේකයි නූල කියලා මැණිකාස්සෙන් හොඳට නූල පේනවා වගේ අම්මට අම්මගේ බඩ ඇස්සේ චූටි දරුසිඟිත්තා බෝසත් දරුවා සියලු ශරීරයේ සහිතව පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයමිත්ත ධම්මතා, හැම බුදු කෙනෙකුට එහෙමයි. ඊළඟට බෝධිසත්ව මාතා කාලං කරෝති, ඒ මව කලුරිය කරනවා දවස් 7න්. තුසිතං කායං උපපජ්ජති, ඒ බෝසත් මව මැරිණාට පස්සේ කලුරිය කළාට පස්සේ උපදින්නේ තුසිතේ. එහෙනම් දැන් මාතෘ දිව්‍ය පුත්‍රයා සිටින්නේ කොහෙද? තුසිතේ. මාතෘ දිව්‍ය පුත්‍රයාට බණ කිව්වේ තව දිසාවෙදින්ද තුසිතේදින්ද? බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළානේ මාතෘ දිව්‍ය පුත්‍රයාට තුසිත දෙන්ද කිව්වේ තවුතිසාවෙන්ද? තවුතිසාවේ. එතකොට තවුතිසාවැසි සියලු දෙවියන් අතර ප්‍රධානම දෙවියා කවද? මාතෘ දිව්‍ය පුත්‍රයා. තමන්ගේ අම්මා තවත් කෙනෙකුට යටත්තු තියාගෙන බණ කිව්වේ. පාරිච්ඡත්‍රක වෘක්ෂයේ පාණ්ඩු කම්බල සෛලාසනයේ වැඩ සිටිමින් මාතෘ දිව්‍ය පුත්‍රයාට දහම් දෙසුවා. මාතෘ දිව්‍ය පුත්‍රයා සිටින්නේ තුසිතේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වෙන අම්මල දරුවෝ බිහි කරන්නේ ඉඳගෙන හරි නිදාගෙන හරි, බෝසත් මව දරුවෝ බිහි කරන්නේ හිටගෙන ඉඳින්. ඒක ධර්මතාවයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉස්සෙල්ලාම දරුවා ඉපදෙනකොටම ඉස්සෙල්ලාම දෙවියෝ තමයි අතට ගන්නෙ, පස්සේ තමයි මිනිසුන් දෙන්නේ. මේක ධර්මතාවයක්. ඒ විපස්සී කුමාරයා මව කුසින් බිහි වුණාට පස්සේ සතර වරන් දෙවියෝ සිනිදු සලුවෙන් වඩාගෙන අම්මා ඉස්සරහා තියාගෙන කිව්වා කියනවා, අත්තමනා දේවි හෝහි මහේසක්කූති පුත්තු උප්පන්න, සතුටු වෙන්න දේවිය මහේසාංක්‍ය පුත්‍රයෙක් ඉපදුනා කියලා. දැන් මේ සතුට ඒ වෙලාවේ සතුට අම්ම කෙනෙක් තමයි දන්නේ. අම්මා දරුවා බිහි වෙන්න ඔන්න දරුවා බිහි වෙලා වේදනාවෙන් අද කාලේ අම්ම කෙනෙක් ගැන ගන්න. අම්මා සාරිනකටම දරුවා ඇරන් මේ ඉන්න ඔයාට පුතෙක් ඉපදුනා කියලා කිව්වොත් ඒ අම්මගේ මේ සිත පස්වනම් ප්‍රීතියෙන් පින වෙනවා, වේදනාවක් නැති වෙනවා. මේ බෝධිසත්ව දරුවෙක් ඉපදිලා දෙවිවරු දරුවා ඇරන් එහෙම කියනකොට බෝසත් මාතාව කොයිතරම් ප්‍රීතියට පත් වුණාද. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දරුවා කිලිටි වෙලා නැහැ. අම්මත් වැදමහා නිසා කිලිටි වෙලා නැහැ, දරුවත් කිලිටි වෙලා නැහැ. වෛරෝඩි මාණික්කයක් කසී සලුවක් මත තිබ්බොත් මැණිකත් පිරිසුදුයි කසී සලුවත් පිරිසුදුයි. ඒ වගේ දරුවත් පිරිසුදුයි අම්මත් පිරිසුදුයි, කැතකුණු නැතුව උපදිනවා. මේක ධර්මතාවය. ඊට පස්සේ ආකාශයෙන් ජල දහරා දෙකක් පහළ වෙනවා. පොළොවෙන් නෙවෙයි ආකාශයෙන්. උණු වතුර, ඇල් වතුර. අම්මගේ පුතාගේ, බෝසත් පුතාගේ දිය කිස කිරීම පිණිස. මේක ධර්මතාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විපස්සී බුදුරජාණන් වහන්සේ ඉපදුනාට පස්සේ මහ පොළොවේ උතුරු දිශයට සත් පියවරක් ගිහිල්ලා මේ වාගේ ගාථාවක් විපස්සී බෝධිසත්වෝ පැවසුවා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මාජාති නත්ති දානි පුනබ්බවෝති අයමෙත්ත ධම්මතා. හැම බුදු කෙනෙකුටම ඒ වගේ. අපි බුදුරජාන් වහන්සේ වදාලා විපස්සී බුදුරජාණන් වහන්සේ මවකුසෙන් බිහි වෙන වෙලාවේ දෙවියන්ගේ දේවානුභාව ඉක්මවා ගිය, ඉරුගේ සඳුගේ එළියට වැඩි එළියක් පැතිරි ගියා, ලෝකාන්තරික නිරේ පවහා ඒකා ලෝක වුණා. අයමිත්ත ධම්මතා. විපස්සී බෝධිසත්වය ඉපදුනාට පස්සේ බන්දුම රජතුමාට පණිවිඩයක් ඇව්වා. පුත්තෝතේ දේව ජාතු තන් දේවෝ පස්සතු. දේවයන් වහන්සේ ඉක්මනට එන්න පුත්‍රයෙක් ඉපදුනා කියලා. ඊට පස්සේ ඉතාමත් ලහි ලහියේ සතුටින් බන්දුම රජතුමා විපස්සී බෝසත් කුමරු බලන්න පැමිණියා. සන්තෝෂයටපත් වෙලා නේමිත්ත පාඨකයෝ ගෙන්නලා නේමිත්ත පාඨකයන්ගෙන් ඇහුවා අපේ පුතාගේ සුභා සුභ බලන්න කියලා. එතකොට සුභා සුභ බලලා නේමිත්ත පාඨකෝ කියනවා සතුටු වෙන්න මහරජතුමනි, මහීසාක්‍ය පුත්‍රේ, මේ පුත්‍රයා ගිහි ජීවිතේ හිටියෝ සක්විති රජ වෙනවා සත්ත්‍ රත්නෙන් සමන්විත. හත්ති රත්න, අශ්ව රත්න, පරිනායක රත්න, මණි රත්න ආදී සත්ත්‍ රත්නයන්ගෙන් සමන්විත රජ කෙනෙක් වෙනවා මුළු පෘථුවියටම. ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වුණොත් මෝහ ජාලයේ සිඳලු ලෞතුරා සම්මා සම්බුදු කෙනෙක් වෙනවා කියලා නේමිත්ත පාඨකයෝ කිව්වා. ඊට පස්සේ රජතුමනි අපේව හිතෙන් හිතලා නෙවෙයි කියන්නේ, මේ කුමාරයාගේ ශරීරේ ද්වත්තින්ස මහ පුරුෂ ලක්ෂණ තියෙනවා කියනවා. රජතුමනි මේ පුරුෂ ලක්ෂණ තියෙන කෙනාට ගති දෙකයි, එක්කෝ සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් සම්බුදු වෙනවා. බලන්න රජතුමනි, මේ බලන්න දැන් සොඳුරු පලසක් මත විපස්සී කුමාරයා තියලා ඒ කුමාරයාගේ සිරිපතුල් පෙන්නවා රජුරවන්ට නේමිත්ත පාඨකයෝ. අයං හි දේව කුමාරෝ සුප්පදිට්ඨිත වාදෝ. බලන්න මේ කුමාරයාගේ පය මනාව පිහිටලා තියෙන්නේ යටිපතුල සමානයි. යටිපතුලේ වලගතියක් නැහැ. මනාව පිහිටනවා පොළොවේ. මේක මහා පුරුෂ ලක්ෂණය. ඊළඟට මේ කුමාරයාගේ යටිපතුලේ දහසක් අර තියෙන නිම්මල්ලු සහිත චක්‍ර ලක්ෂණය, යටිපතුලේ කරත්ත රෝදයක ලකුණක් තියෙනවා. මේ කුමාරයාගේ විලුඹ දිගයි, ආයත පන්නේ. මේ කුමාරයාගේ ඇඟිලි දිගයි, දීගංගුලි. මුඳු තලුන හත්ත පාදෝ. මේ බලන්න මේ කුමාරයාගේ අතපය හැකිලිලා නැහැ, තරුණ ගතියෙන් යුක්තයි. උස්සංග පාදෝ ගොප්පැටේ ඉස්සිලා තියෙන්නේ. ඒනි ජංගා, ඒනි මුවෙක්ගේ වගේ කෙන්ඩා තියෙනවා. මේ දරුවාගේ අත ඇරන් තිබ්බා මෙහෙම ධනහිස ළඟට. නැවෙන්නේ නැතුව ධනහිස අල්ලන්න පුළුවන්. මේ කුමාරයාගේ පුරුෂ ලිංගය කෝසෝහිත වත්තගුය කෙමියක බහලූ දෙයක් විදිහට තියෙන්නේ. මේ කුමාරයාගේ සම රත්තරම් පාටයි. මේ කුමාරයාගේ සම සිනිදුයි දූවිලි රඳින්නේ. මේ කුමාරයාගේ ඇඟේ රෝම කූප බලන්න, එක රෝම කූපයකින් එක ලොම් ගහයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ලොම් ගස උඩට කැරකිලා දක්ෂිනාවර්ත වෙලා තියෙන්නේ. මේව මහ පුරුෂ ලක්ෂණ. රජතුමනි බලන්න, මේ කුමාරයාගේ කය බ්‍රහ්මයේ වගේ ඍජුයි. මේ කුමාරයාගේ අතුල් පතුල් උර සත්තැනක මස් පිහිටලා තියෙනවා. මේ කුමාරයාගේ ඉදිරි ප්‍රදේශයේ සිංහෙක් වගේ. මේ කුමාරයාගේ පිටපැත්ත බලන්න, පිට දෙකට කාණුවකින් වෙන් වෙලා නැහැ, පිට පිරිපුන්ව තියෙනවා. මේ කුමාරයාගේ ශරීරය දිහා බලන්න, නුග ගහක් වගේ වටකුරුව තියෙනවා. මේ කුමාරයාගේ දැන් තියෙන ශරීරය අනුව ඉපදුන ගමන් දරුවාගේ උස දිගපල්ල නේමිත පාට කියන්න පුළුවන්. මේ කුමාරයාගේ උස බඹයයි, බඹයේ යම්තාද්ද කුමාරයාගේ උස ඒ විදිහට වෙනවා. මේ කුමාරයාගේ ශරීරයේ මනාව වටකුරුව පිහිටලා තියෙනවා. මේ කුමාරයාට රස නහර තියෙනවා, සිංහාණු තියෙනවා, දන්ත 40ක් තියෙනවා. එතකොට ඒ වෙනකොට ඒ උපන් පුංචි දරුවාගේම දත් 40ක් පේනවා. උඩු ඇන්දේ දත් 20යි, යටි ඇන්දේ දත් 20යි. දත් සමානයි, එකකට එකක් ලොකු නෑ. දත් අතර හිදැස් නෑ. අවිවර දන්රෝ සුසුක්ක දාටෝ, දත් සුදුම සුදුයි. බලන්න රජතුමනි, මේ කුමාරයාගේ දිව පුළුල්. දැන් මේ මෝන අල්ලනකොට දිව එළියට දැම්ම ගොඩාවක් එළියට දිව දාන්න පුළුවන්. පහූත ජීවෝ, මේ කුමාරයාගේ කටහඬ බ්‍රහ්මස්වරයි. මේ කුමාරයාගේ නෙත් අබිනීලයි. මේ කුමාරයාගේ ඇස් ලොකුයි, එදා ඉපදුන වහු පෙටියෙක්ගේ වගේ. මේ කුමාරයාට පිරිපුන් නලල් තලයක් තියෙනවා. ඒ නලල් තලයේ මැද සිනීදු පුළුන් රොදක් වගේ ඌර්ණ රෝම ධාතුව තිබෙනවා. කියනවා රජතුමනි, මේ බලන්න ඔබගේ කුමාරයාට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. දැන් මතක තියාගන්න ඕන, මේ විපස්සී බෝධිසත්වයෝ ගැන අපේ බුදුරජාණන් වහන්සේ තමයි විස්තර කියන්නේ. මේ අපේ බුදුරජා සිද්ධාත් කුමාරයා ගැන කතාවක් නෙවෙයි මේ. විපස්සී බෝධිසත්වයෝ ගැන. ඉතින් ඒ නිසා කියනවා, මේ කුමාරයා ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් සම්මා සම්බුදු වෙනවා. ඊට පස්සේ, අතකෝ භික්කවේ බන්දුමා රාජා නේමිත්තේ බ්‍රාහ්මණේ අහතේහි වත්තේහි අච්ඡා දාපිට්වා සබ්බකාමී සන්තප්පේසේ. ඒ තමාගේ කුමාරයා ගැන නිමිති කියපු කෙනාට ගොඩාක් සැලකුවා බන්දුම රජතුමා. ඊට පස්සේ බන්දුම රජතුමා කුමාරයා කිරිමව්වරුන්ට බාර දුන්නා. එක කිරිමව්වරු ටිකක් කිරි දෙනවා විපස්සී කුමාරයා. තව කිරි අම්මලා ටිකක් වඩාගෙන ඉන්නවා. තව කිරි අම්මලා ටිකක් නලවනවා. තව කිරි අම්මලා ටිකක් මේ නිදි කරවනවා. මේ විදිහට ඇකෙන් ඇකය වෙනම පිරිසිදු කිරි මාතාවෝ විපස්සී කුමාරයාගේ උපස්ථානයේ හිටියා. කියනවා පින්වත් මහන්නේ, විපස්සී කුමාරයා බොහෝ දිනකට ප්‍රියමනාප වුණා. ලස්සනට පිපිච්ච නිල් මානෙල් මලකට කවුරුත් කැමති. ලස්සනට පිපුන නෙළුම් මලකට කවුරුත් කැමති. ඒ වගේ විපස්සී කුමාරයාට කවුරුත් කැමති. ඊට පස්සේ කියනවා පින්වත් මහණෙනි, විපස්සී කුමාරයාගේ කටහඬ මංජුස්වරයි, මීපැණිවක් කරන්නා වගේ. කුරවි කෙවිල්ලකගේ නාදයටත් වඩා මිහිරි වුණා විපස්සී කුමාරයාගේ කටහඬ. පින්වත් මහණෙනි, විපස්සී කුමාරයාට දිව්‍ය ඉර්ධියක් පහළ වුණා. මේ ඇසින් යොදුනක් දුර බලන්න පුළුවන්. කිලෝමීටර 10කින් එහා තියෙන වැලි කැටේ ප්‍රകൃති ඇසට පේනවා. බෝධිසත්වයන්ගේ විශාල තලපුරවපු කරත්තයකට චූටි තල ඇටියක් මෙහෙම විසිකකලොත් විපස්සී බෝධිසත්වයන්ට පුළුවන් ඒ විසිකකරපු තල ඇටේම අර තල ගොඩින් ගන්න. එච්චරම දැක්ම. ඊට පස්සේ පින්වත් මහණෙනි, විපස්සී කුමාරයා ඇහිපිල්ලම් ගහන්නේ. විපස්සී කුමාරෝ අනිමිස්සුත්තෝ පෙක්කති. ඇහි පිල්ලං ගහන්න නැතුව බලනවා. සෙයියතාපි දේවා තාවතින්සා තවතිසාවේ දෙවිවරු වගේ. අනිමිස්සන්තෝ කුමාරෝ පෙක්කතීතිකෝ භික්කවේ විපස්සිස්ස කුමාරස්ස විපස්සී විපස්සීත්වේව සමඤ්ඤා උදපාදි. ඇහි පිල්ලං ගහන්න නෑ කියන අර්ථයෙන් ඒ කුමාරයාට නම යෙදුනා විපස්සී කියලා. ඒ වගේම පින්වත් මහණෙනි, මේ චූටි දරු බෝසත් දරු සිඟිත්තා ඇකී තියාගෙන බන්දුම රජතුමා අත්තකරණේ අධිකරණේ නඩු විසඳනවා. බැරි වෙලාවත් ඒ නඩු වැරදි විදිහට විසඳුවොත් අර චූටි දරු බෝසත් දරු සිඟිත්තා පියාණන්ට කියනවා වැරදි වැරදි කියලා. ඒ නිසා අරියට බලාගෙන ඉඳලා හොඳට බලනවා හොඳට විමසනවා කියන අර්ථයනොත් ඒ කුමාරයාට විපස්සී කියන නම යෙදුණා. පින්වත් මහණෙනි, මේ විපස්සී කුමාරයා බොහෝ වර්ෂ ගානකට පස්සේ, වර්ෂ දහස් ගානකට පස්සේ, ඇයි ඒ කාලේ ආයුෂ අවුරුදු 80,000යි, දහස් ගානකට පස්සේ සාරතී කියන්නේ රියදුරාට කතා කරලා කිව්වා අපි උද්‍යානෙට යමු කියලා. පින්වත් මහණෙනි, ඇයි රතාචාර්ය සමග ඒ කරත්තෙන් විපස්සී කුමාරයා උද්‍යානෙට යනකොට මේ කුමාරයා දැක්කා වයසට ගිය කෙනෙක්, හොඳටම වැහැරිලා අත වෙවුලන හැරමිටියෙන් යන ගොඩාක් ජීර්ණ වූ වයසක මිනිසෙක් දැක්කා. දැකලා තමන්ගේ රියදුරාගෙන් ඇහුවා, සාරති අර කවුද? ඊට පස්සේ කිව්වා මහල්ලෙක් ජරාවටපත් වෙලා. සාරති, අපිත් වයසටපත් වෙනවද? දේව, ඔබත් වයසටපත් වෙනවා, ජරාවටපත් වෙනවා, මමත් වයසටපත් වෙනවා. ඊට පස්සේ විපස්සී කුමාරයා කියන ඕන්නේ අද උද්‍යානෙට යන්න ඕන්නේ, අන්තපුරේට යන් අපි ආපහු ගිහිල්ලා. දුකසේ සංවේගයෙන් හිටියා, දීරත්තු කිරබහු ජාති නාම යත්‍රි නාම ජාතස්ස ජරා පඤ්ඤායිසති. මේ ඉපදුන නිසා වයසට යනවනම් ඒ ඉපදීමට නින්දා වේවා කියලා විපස්සී කුමාරයා අන්තපුරයට ගිහිල්ල දුකසේ හිටියා කියලා. දැන් මේ බලන්නේ මේ බෝධිසත්වරුන්ගේ ජීවිත. පළවෙනි දැක්මෙන්ම අවශ්‍ය දැන හිතනවා වයසට යන්නේ ජරාවටපත් වෙන්නේ ඉපදුන නිසා කියලා. නින්දා කළේ වයසට ගිය එකට නෙවෙයි, ඉපදීමන් නිසා නම් වයසට යන්නේ, ඉපදීමට නින්දා වේවා. ඊට පස්සේ උද්‍යානයට ගිහිල්ලා ගිය සැනින් එනවා බන්දුම රජතුමා දැක්කා. සාරතිගෙන් අහනවා රියදුරාගෙන්, මොකද මේ රියදුර ගිය ගමන් ආවේ? කුමාරයාට දුක හිතෙන දෙයක්වත් දැක්කද? රජතුමනි, වයසට ගිය කෙනෙක් දැක්කා. ඊට පස්සේ මොකද වුනේ? වයසට මගෙන් විස්තර ඇහුවා. මම කිව්වා වයසට යන්නේ ඉපදුන නිසා නම් ඒ ඉපදීමට නින්දා වේවා කියලා, දුකසේ ඇවිල්ලා ඉන්නවා කියලා. අහෝ, නේමිත පාඨකයන්ගේ අනාවැ කියනං ඇත්ත වෙන්න එපා. මාගේ විපස්සී කුමාරයා පංචකාමෙන් සතුටු වේවා කියලා නාටිකාංගනවන් සහිත පංචකාමේ කුමාරයාට එලෙව්වා. ඒ කියන්නේ කුමාරයා කෙරෙහි පැමිණෙව්වා. ඔන්න අමතක වුණා. ආය අවුරුදු දහස් ගානකට පස්සේ, සිය ගානකට දහස් ගානකට පස්සේ ආයිත් විපස්සී කුමාරයා මේ උද්‍යානයට යනවා. උද්‍යානයට යනකොට ආයිත් දැක්කා හොඳටම ලෙඩ වෙච්ච, මලමුත්‍රා ගුඩේ ඉන්න, තවත් කවුරුවත් නැගිටවන, තවත් කවුරුවත් කවන, මලමුත්‍රා ගුඩේ වැටලා ඉන්න ලෙඩේ. අහනවා රතාචාර්යේ, කවුද ඒ ලෙඩ වෙච්ච කෙනේ? අපිත් ලෙඩ වෙනවද ස්වාමීනි? ඔබත් ලෙඩ වෙනවා, මමත් ලෙඩ වෙනවා. යම් ලෙඩවීමක් වෙන්නේ ඉපදුන නිසා නම් ඒ ඉපදීමට නින්දා වේවා. එම්බත් සාරති, අපි දැන් උද්‍යාන ක්‍රීඩාවට යා යුතු නෑ, ආපහු අන්තපුරයට යන්න. ඇවිල්ලා යම් ඉපදීමක් නිසා නම් ලෙඩ වෙන්නේ ඉපදීමට නින්දා වේවා කියලා සංවේගෙන් කල්පනා කර කර හිටියා. බන්දුම රජතුමා දැක්කා කුමාරයා ගිය ගමන් ආපහු ආවා. රතාචාර්ය, මොකද වුනේ? මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. අහෝ, නේමිත්තු පාඨකයන්ගේ අනාවැකිනම් සත්‍ය වෙන්න එපා කියලා ආපහු පංචකාම නැටුම් ගැයුම් වැයුම් සොකරි නාඩගම් ඒ ටික ඔක්කොම යවුවා. ඊට පස්සේ අමතක වුණා. ආයෙත් අවුරුදු 100 ගානකට පස්සේ ආයෙත් අවුරුදු 1000 ගානකට පස්සේ විපස්සී කුමාරයා ආයෙත් උද්‍යානෙට යනවා. යනකොට දැක්කා මැරිලා කෙනෙක්. ඒ මැරිච්ච කෙනා හිසේ තියාගෙන අර මේ ලී උඩ තියාගෙන කරේ තියාගෙන අඬා අඬා වැළපි වැළපි මිනිස්සු කඳුළු සලසලා යනවා. සාරතිගෙන් ඇහුවා, මොකද මේ, මොකද්ද වෙලා තියෙන්නේ? මැරිලා. මැරෙනවා කියන්නේ මොකද්ද? ඔය මැරුණාට පස්සේ ආයෙත් අම්මල තාත්තල දකින්න බෑ. එයාටත් ආයෙ දරුවෝ දකින්න බෑ. ඥාතීන් දකින්න බෑ. ඊට පස්සේ ඇහුවා, සාරති අපිත් මැරෙනවද? දේවයන් වහන්සේ ඔබ වහන්සේත් මැරෙනවා, මමත් මැරෙනවා. ඉදිරි මමත් මැරුණාට පස්සේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ ඥාතීන් මට දකින්න බෑයිද? එයාලටත් මාව දකින්න බැරිද? බෑ දේවයන් වහන්සේ. අහෝ, ඉපදුන නිසා නම් මැරෙන්නේ. ඒ ඉපදීමට නින්දා වේවා. සාරදී, ඔබ උද්‍යාන ක්‍රීඩාවට යවන්න එපා මාව. ආපහු මාලිගාවට යන්න. ගිය ගමන් මැරිලා ආව බන්දුම රජතුමා දැක්කා. බන්දුම රජතුමා අහනවා, සාරදී මොකද ගිය ගමම පැමිණියේ? මෙන්න මේ වගේ සිද්ධියක් වුණා. අහෝ, නියමිත පාඨකයන්ගේ අනාවැකිය සඵල වෙන්න එපා. පංචකාම ගුණේම මාගේ කුමාරයාට පැමිණේවා කියලා. ඉතින් මහානකම වළක්වන්නම තියෙන එකම බෙහෙත තමයි මොකද්ද? පංචකාමය. එතකොට ඔන්න ඕකත් අමතක වෙලා දැන් ගියා. හැබැයි මේ එකක් වෙනවා. අවුරුදු 1000 ගානකට පස්සේ දකින්නකොටත් අර කලින් දැකපු සංඥා ඔක්කොම එනවා තප්පරේට. දැන් අපිට තියෙන වැඩි මේ අමතක වෙනවනේ. ඊට පස්සේ ඔහොම යනකොට ඔන්න ආයෙත් අවුරුදු 1000 ගානකට පස්සේ 100 ගානකට පස්සේ විපස්සී බෝධිසත්වයෝ රතාචාර්ය සමග උද්‍යාන ක්‍රීඩාවට යනවා. යනකොට පින්වත් මහණෙනි, කසාවත් දරාගත් ශ්‍රමණියන් වහන්සේ නමක් දකින්න ලැබුණා. ඒ රුව දුටු පමණින් ප්‍රසාදයටපත් වුණ විපස්සී බෝධිසත්වයෝ සාරතිගෙන් ඇහුවා, එම්බා රතාචාර්යේ කවුරුද? ස්වාමිනී ශ්‍රමණේ, සාදු ධම්මචර්යා, සාදු කුසල ක්‍රියා, හොඳ දේවල් කරන එක හොඳයි, ධර්මයේ හැසිරෙන එක හොඳයි කියලා ওই ශ්‍රමණ ජීවිතයකටපත් වෙලා සියලු බැඳින් අත්හැරලා සාරදී මාව ওই ශ්‍රමණයා ළඟට රැගෙන යන්න කරත්තේ ශ්‍රමණයන් වහන්සේගේ පැත්තට හැරෙව්වා. ළඟට ගොස් කරත්තෙන් බැහැලා ශ්‍රමණයන් වහන්සේට කතා කළා, මිත්‍රය ඔබ කවුද? රාජකුමාරේ, මම ශ්‍රමණයන් වහන්සේ නමක්. ඇයි ඔබ වහන්සේ ශ්‍රමණෙක් වුණේ? සාදු ධම්මචරියා, සාදු කුසල චරියා, සබ්බ භූතානු හිතානු කම්පි, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්නේ කොහොඳයි, ධර්මයේ හැසිරෙන්නේ කොහොඳයි, කුසල් වඩන්නේ කොහොඳයි කියලා මං සියල්ල අත්හැරලා මහාන වෙච්ච කෙනෙක් කිව්වා. මේ සතර පෙර නිමිතිම පෙන්වන්නේ කවුද? දෙවිවරු. දෙවිවරු පෙන්වන්නේ. ඊට පස්සේ ඒ වෙලාවෙම සාදු සාදු, එවැනි ජීවිතයක් මටත් හොඳයි කියලා. මෙන්න වෙනස. ඔන්න දැන් අහගන්න වෙනස. ඒ මොහොතේම රතාචාර්යට කිව්වා, රතාචාර්ය, මේ කරත්තයත් මේ වස්තුවත් රැගෙන නුඹ දැන් රාජමාලිගාවට යා යුතුයි. මා මෙතනදීම පැවිදි වෙනවා කියලා. ඒ ශ්‍රමණයන් වහන්සේ දැක්ක දැනම පැවිදි වුණා. කරත්ත යවලා එතනදීම කසාවත් දරා ගත්තා. එතනදීම කිස් කැපුවා. එතනදීම විපස්සී බෝධිසත්වයෝ ප්‍රවෘජ්ජා වුණා. ආශ්චර්යයි, අද්භූතයි, දුටු ගමන් සියල්ල අත්තරිනවා. ඊට පස්සේ කරත්තේ ඒ වස්තුවයි අරගෙන ඒ රතාචාර්ය මාලිගාවට යනකොට අර විපස්සී බෝධිසත්වයන්ගේ මිත්‍රයෝ උපස්ථායක ඇහුවා, කෝ අපේ රාජකුමාරයා පැවිදි වුණා කියලා. අපගේ විපස්සී මිත්‍රයා රාජකුමාරයා පැවිදි වුණා නම් ඒ පැවිද්ද ලාමක එකක් නෙවෙයි. ඒ ශාසනයේ ලාමක එකක් නෙවෙයි. ඒ නිසා අපිත් පැවිදි වෙනවා කියලා ඒ සියලු දෙනා පැවිදි වුණා. මගේ ගෞතම බුදුරජාන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, විපස්සී කුමාරයා පැවිදි වුණා කියන වචනේට ඔහුගේ පිරිවර 84,000ක් ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වුණා කියන්නේ. ඇයි පින්වතුනි ඔහොම අහපු ගමන්ම මහාන වෙන්නේ? ඒ අය ඉපදෙන්නේ ඒකට. පින් පුරවගෙන උපදින්නේ ඒකටනේ. යාලන් නිමිත්තක් විතරයි ඕනන්නේ. ඊට පස්සේ අර 84,000ම අර බෝධිසත්වය පැවිදි වුණ තැනට ගියා. දැන් ඔන්න බෝධිසත්වයෝ 84,000ක් එක්ක තමයි දැන් ඉන්නේ පැවිදි වෙලා. ඊට පස්සේ මෙහෙම ඉන්නකොට දවසක් විපස්සී බෝධිසත්වයන් හිතුණා, අම්මෝ මෙච්චර මහ සෙනඟක් එක්ක හිටියොත් එහෙම මං පැවිදි වෙන්න ආපු කෘත්‍යය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා මං තනි වෙන්න ඕන කියලා එදා රාත්‍රියක සියලු ශ්‍රමණයෝ නිදාගත් රාත්‍රියේදී හුදකලාවේ තනියෙන් විපස්සී කුමාරයා ඒ පිරිස අත්හැරලා ඈතට යනවා. ඈතට කියලා මේ විපස්සී කුමාරයා ගිහිල්ලා තියෙන්නේ පින්වතුනි මේ පෘථිවියේ මධ්‍ය මණ්ඩලයේ වෙන බෝධීන් වහන්සේ පිහිටන තැන, පළල් රුක්සේ පිහිටි තැනට. එදා බෝධිසත්වයෝ ඒ නිග්මිලා ගිහිල්ලා තියෙන වෙසක් පුම්පෝයේ දවසක. එදා පළල් රුක්සේ වෙනේ උන්වහන්සේ විවේකයෙන් වැඩ හිටියා. මගේ බුදුරජාණන් වහන්සේ විපස්සී බෝධිසත්වයෝ බෝමුලදී මොනවද කල්පනා කළේ කියලා පවා සංඝයාට දේශනා කළා. පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයෝ තනි වෙලා බෝසෙවෙනි මේ විදිහට කල්පනා කරන්න ගත්තා. කිච්ඡං වතායං ලෝකෝ ආපන්නෝ ජායතිච ජීයතිච මීයතිච චවතිච උපපජ්ජතිච අධච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං අප්පජානාති ජරා මරණස්ස කුදස්සුනාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරා මරණස්සාදී. කල්පනා කරනවා මේ ලෝක සත්වයන් ගොඩාක් දුකටපත් වුණා, ජරාවට මරණයටපත් වෙලා යලි යලි ඉපදි ඉපදි සංසාරේ යනවා. ඉතින් මේ දුකෙන් නිදහස් වීමක් නැද්ද? මේ ජරා මරණ වලින් නිදහස් වීමක් දකින්න නැද්ද? අතකෝ භික්ඛවේ විපස්සීස බෝධිසත්තස් ඒතද හෝසි. මෙහෙම කල්පනා කරනකොට විපස්සී බෝධිසත්වයන් මෙහෙම හිතුණා, කිම් හින්නකෝ සති ජරා මරණං හෝති, කුමක් ඇති කල්හිද ජරා මරණ තියෙන්නේ? කිම් පච්චයා ජරා මරණ, ජරා මරණ තියෙන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද කියලා. අතකෝ භික්ඛවේ විපස්සීස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා, කුමක් නිසාද ජරා මරණ, කුමක් ප්‍රත්‍යෙන්ද ජරා මරණ කියලා යෝනිසෝ මනසිකාරය කරනකොට අහු පඤ්ඤාය අභිසමයෝ, ප්‍රඥාවෙන් අවබෝධ වුණා ජාතියකෝ සති ජරා මරණං ජාතිපච්චයා ජරා මරණන්ති කියලා. යෝනිසෝ මනසිකාරය කරනකොට අවබෝධ වෙන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් අවබෝධ වෙන්න ඕන දේ යෝනිසෝ මනසිකාරය කරනවා කියලා හොයන්න යන්න හොඳ නැහැ. අපිට පටිච්ච සමුප්පාදය ගැන තියෙන්නේ තියෙන විදිහට නුවණින් විමසවීමසයින්ද. නුවණින් විමසනකොට ඇතුලේ වැඩෙනවා ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් තමයි ජාතිපච්චා ජරා මරණං කියලා අවබෝධ කරවන්නේ. දැන් සමහර අය කියනවා අපි මේ අපිට ඒක අවබෝධ නැහෙනි, අවබෝධ වෙන්නේ නැහෙනි කියලා. අවබෝධ වෙනවා කියන එක ප්‍රඥාවෙන් කරන එකක්. ඒක ප්‍රඥාව විසින් කරන්නේ. අපි කළ යුත්තේ යෝනිසෝ මනසිකාරය. එතකොට අය යෝනිසෝ මනසික ඒ ප්‍රඥාව මෝරණකල් කොච්චර කාලයක් එයා යෝනිසෝ මනසිකාරය කරන්න ඕනිද කියලා අපි දන්නේ නැහැ. එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය අනුව මහ බෝධිසත්වයෝ විපස්සී බෝධිසත්වයෝ පූරිත පාරමී ධර්මයන් සමග පළවුරු රුක් සෙවණේ අසුන් ගත්තේ. උන්වහන්සේ රෙසැණින් අවබෝධ වුණා ජාතිපච්චා ජරා මරණ, ජාතියකු සති ජරා මරණ හෝති කියලා. ඉතින් ඊට පස්සේ බුදුර විපස්සී බෝධිසත්වයෝ කල්පනා කරනවා, ඉපදීම කුමක් ඇති කල්හිද, ඉපදීම කුමක් ප්‍රත්‍යෙන්ද කියලා යෝනිසෝ මනසිකාර කරනකොට මොකද්ද අවබෝධ වුණේ ප්‍රඥාවෙන්? භවය නිසා ඉපදීම ඇත, භවය ප්‍රත්‍යෙන් ඉපදීම හටගනී. ඊට පස්සේ යෝනිසව මනසිකාරය කළා, භවය කුමක් ඇති කල්හිද භවය කුමක් ප්‍රත්තියෙන්ද කියලා. මේ විදිහට යෝනිසව මනසිකාරය කරනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා කුමක්ද. උපාදාන ඇති කල්හි භවය ඇත, උපාදාන ප්‍රත්තියෙන් භවය වේ. ඊට පස්සේ බෝධිසත්වයෝ කල්පනා කළා, මේ බලන්න බුදුවරු සම්බුද්ධත්වයට කල්පනා කරන විදිය. උපාදාන කුමක් ඇති කල්හිද උපාදාන කුමක් ප්‍රත්තියෙන්ද, කුමක් ප්‍රත්තියෙන්ද? තණ්හාව ඇති කල්හි උපාදාන ඇත, තණ්හාව ප්‍රත්තියෙන් උපාදාන හටගනී. ඊට පස්සේ කල්පනා කළා, තණ්හාව කුමක් ඇති කල්හිද තණ්හාවට ප්‍රත්‍ය කුමක්ද? අවබෝධ වුණා මොකද්ද? වේදනාව. වේදනා කෝ සති තණ්හා හෝති, වේදනා පච්චයා තණ්හා. එහෙනම් මේ වේදනාව තියෙන කුමක් ප්‍රත්‍යෙන්ද? දැන් බලන්න විමසන්නේ ජරා මරණ, අපිට තියෙන ප්‍රශ්නේ ඉඳලා තමයි විමසන්නේ. කෙලින්ම නාම රූප අල්ලන්නේ. ඉදර වේදනාව කුමක් ප්‍රත්‍යෙන්ද, කුමක් ඇති කල්ලිද කියලා යෝනිසෝ මානසිකාරය කරනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා මොකද්ද? ස්පර්ශය නිසා. පස්සේ කෝසති වේදනාවෝති පස්ස පච්චයා වේදනා. ඊට පස්සේ බෝධිසත්වයෝ කල්පනා කළා, මේ ස්පර්ශය කුමක් ඇති කල්හිද ස්පර්ශය කුමක් ප්‍රත්‍යෙන්ද කියලා යෝනිසෝ මානසිකාරය කරනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා කුමක්ද? සලායතනේ කෝසති පස්සෝ හෝති, සලායතන පච්චයා පස්සෝ, ආයතන හය නිසා. යෝනිසෝ මානසිකාරය කළා, ආයතන හය කුමක් ඇති කල්හිද ආයතන හය කුමක් ප්‍රත්‍යෙන්ද? ආයතන හය නාම රූප ප්‍රත්‍යෙන්. නාම රූප ඇති කල්ලි ආයතන හය ඇත, නාම රූප ප්‍රත්‍යෙන් ආයතන හය හටගනී. ඊට පස්සේ යෝනිසෝ මානසිකාරය කළා, කල්පනා කරන එක නෙවෙයි මේක, යෝනිසෝ මානසිකාරය. කල්පනා කරනවා කියන එකෙන් අවබෝධ වෙනවා නම් අපි කල්පනා කරනවා හොඳට මැන්චි. තේක නිවෙනකල්, බත්තික සීතල වෙනකල්, කනකර ගලවගෙන යනකල් කල්පනා කරනවා. කල්පනාව නෙවෙයි මෙතන තියෙන්නේ, යෝනිසෝ මානසිකාරය. ඒ නුවණ කල්පනා කරන ක්‍රමී තුලින් ආශ්‍රව ප්‍රහාණය වෙනවා, සත්‍ය අවබෝධ වෙනවා. ආන්න ඒකට තමයි යෝනිසෝ මානසිකාරය කියන්නේ. ඒ යෝනිසෝ මානසිකාරයෙන් විමසනකොට කුමක් නිසාද නාම රූප කියන එක, විඥානේ කෝසති නාම රූපං හෝති විඥානපච්චය නාම රූපං, විඥානේ ඇති කල්හි නාම රූප ඇත විඥානේ ප්‍රත්‍යෙන් නාම රූප වේ. විපස්සී බෝධිසත්ත්ව යෝනිසම මානසිකාරය කළා, විඥානේ කුමක් ප්‍රත්‍යෙන්ද කුමක් ඇති කල්හිද? ප්‍රඥාවෙන් අවබෝධ වුණා, නාම රූපේ කෝ සති විඥානං හෝති නාම රූප පච්චය විඥාන. දැන් ඔන්න එක දැනකටම ආවා, නාම රූප පච්චය විඥාන, විඥාන පච්චය නාම රූපං. දැන් එක දැනමයි තියෙනවා කැරකි කැරකි. අතකෝ භික්කවි විපස්සීස්ස බෝධිසත්තස් හේතද හෝසි, විපස්සී බෝධිසත්වයන් වහන්සින මෙසේ හිතුණා, පච්චුදා වත්තති කෝ ඉදං විඥානං නාම රූපම් මා නාපරං ගච්ඡති. මේ විඥානේ නාම රූපේ ඉක්මවා පිටට යන්නේ. එත්තාවතා ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා උපපජ්ජේතවා, මෙන්න මෙපමණකින්ම ඉපදෙනවා මැරෙනවා චුත වෙනවා නැවත උපදිනවා. යදිදන් නාම රූප පච්චය විඥානං විඥාන පච්චය නාම රූපං, විඥානේ නිසා නාම රූප, නාම රූප නිසා විඥානය. එහෙනම් ඔතනම තමයි කරකෙන්නේ. ඒ නිසා තමයි සංස්කාරය හටගන්නේ. ඒ සංස්කාරය ඔක්කොට මුල්ුණේ මේක අවබෝධ නොවීම නැමැති අවිද්‍යාව. මේක කැරගෙන්නේ නාම රූපයෙන් විඥානය හට ගන්නවා, විඥානෙන් නාම රූප හට ගන්නවා. යතිදන් නාම රූපච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ කියන්න බලන්න. පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. එව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. සමුදයෝ සමුදයෝති කෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්ත්වස්ස පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. ඔන්නේ පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙච්ච හැටි. එහෙනම් මෛත්‍රී බුද්ධ ශාසනයේ අපි ශ්‍රාවකයෝ වුණත් එදාටත් පටිච්ච සමුප්පාදේ විමසන්න තියෙනවද නැද්ද? එදාටත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙන්නේ මේ විදිහටම පටිච්ච සමුප්පාදේ විමසලා. ඒකයි කියන්නේ පටිච්ච සමුප්පාදේ හුරු කරගන්න, නිතර සජ්ජායනා කරන්න. මේ සොඳුරු සත්බුදු මණ්ඩපේ මේ සත්බුදුරජාණන් වහන්සේලාම සම්බුදු වුණේ පටිච්ච සමුපාද විමසලාන. මේ මණ්ඩපේ රැව් දෙන්න ඕන පටිච්ච සම්පාද සජ්ජායනාව. පටිච්ච සම්පාද පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයෝ නැවත කල්පනා කළා, කුමක් නැති කල්හිද ජරා මරණ නැත්තේ? කුමක් නිරුද්ධ වීමෙන්ද ජරා මරණ නිරුද්ධ වෙන්නේ? මොකද්ද ඒ විදිහට යෝනිසෝ මනසිකාරය කරනකොට ප්‍රඥාවෙන් අවබෝධ වෙන්නේ නැත්තේ කොමක්ද? ඉපදීම නැති කල්හි ජරා මරණ නැත, ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වේ. ඉපදීම කොමක් නැති කල්හිද කොමක් නිරුද්ධ වීමෙන්ද ඉපදීම නිරුද්ධ වෙන්නේ? භවය නැති කල්හි ඉපදීම නැත, භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. කොහොමද භවය නැති වෙන්නේ නිරුද්ධ වෙන්නේ? උපාදාන නැති කල්හි භවය නැත, උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. මේ උපාදාන කොහොමද කුමක් නැති කල්හිද කුමක් නිරුද්ධ වීමෙන්ද නැති වෙන්නේ? ඈ, තණ්හාව නැති වීමෙන් උපාදාන නැති වෙයි, තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙයි. මේ තෘෂ්ණාව කොහොමද නැති වෙන්නේ නිරුද්ධ වෙන්නේ? වේදනාව නැති වුණොත් තෘෂ්ණාව නැත, වේදනාව නිරුද්ධ වුණොත් තෘෂ්ණාව නිරුද්ධ වේ. කොහොමද මේ වේදනාව නැති කරගන්නේ නිරුද්ධ කරගන්නේ? ඈ, ස්පර්ශේ නිරුද්ධ නැති කල්ලි වේදනාව නැත, ස්පර්ශේ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. ඊට පස්සේ මේ ස්පර්ශේ කොහොමද නැති කරගන්නේ? ආයතනයි නැති කල්ලි ස්පර්ශේ නැත, ආයතනාරණේ හය නිරුද්ධ වීමෙන් ස්පර්ශේ නිරුද්ධ වේ. කොහොමද මේ ආයතන හය නැති කරගන්නේ? නාම රූප නැති කල්හි ආයතන හය නැත, නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වේ. කොහොමද මේ නාම රූප නැති වෙන්නේ? විඥානේ නැති කල්හි නාම රූප නැත, විඥානේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. කොහොමද විඥානේ නැති වෙන්නේ? නාම රූප නැති කල්ලි විඥානේ නැත, නාම රූප නිරුද්ධ වීමෙන් විඥානේ නිරුද්ධ වේ. ආනායත් විපස්සී බෝධිසත්වයන්ට අවබෝධය ඇති වුණා. පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන්ට අවබෝධය ඇති වුණා. අධිගතෝ කෝ මායා යම් මග්ගෝ සම්බෝධාය, අමා මහ නිවනට මාර්ගයේ මම අවබෝධ කළා. යදිදන් නාම රූප නිරෝධාය විඥාන නිරෝධෝ. ඒ තමයි නාම රූප නිරුද්ධ වීමෙන් විඥානෙ නිරුද්ධ වෙන එක තමයි නිවන. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන මාත් එක, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනා සුපායාසං නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. නිරෝධෝ නිරෝධෝති කෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්ත්ස්ස පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී. නිරුද්ධ වුණා නිරුද්ධ වුණා නිරෝධය කියන්නේ දුකේ නිරුද්ධ වීම මේකයි මේකයි කියලා ඥානේ ඇති වුණා ආලෝකේ පහළ වුණා. මේ විදිහට පටිච්ච සම්පදායේ අනුලෝම පටිලෝම වශයෙන් කියන්නේ හට ගන්න විදිය නැති වෙන විදිය විදියට විමසා විමසා ඉදින් මේ විපස්සී බෝධිසත්වයන්ද පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම අවබෝධ වුණා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම මෙන්න රූපය මෙන්න රූපේ හට ගන්න විදිය මෙන්න රූපේ නැති වෙන විදිය මෙන්න වේදනාව හට ගන්න විදිය මෙන්න වේදනාව නැති වෙන විදිය මෙන්න සංඥාව මෙන්න හට ගන්න විදිය මෙන්න නැති වෙන විදිය මෙන්න සංස්කාර මෙයයි සංස්කාර මෙහෙමයි සංස්කාර හටගන්නේ මෙහෙමයි සංස්කාර නැති වෙන්නේ මෙයයි විඥානේ මෙහෙමයි හටගන්නේ මෙහෙමයි නැති වෙන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධේ හට ගැනීම වෙනසීම අවබෝධ වෙන්නේ කලින් කුමක් අවබෝධ වුණොත්ද ඉස්සෙල්ලා මොකක්ද අවබෝධ වුණේ? පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය අවබෝධ වුණාට පස්සේ තමයි ඒ තුලින්මයි පංච උපාස්කන්ධේ උදයවුවේ කියන එක හට ගැනීම වෙනසීම අවබෝධ වුණේ. පින්වත් මහණෙනි, තස්ස පංච සුපාදානස්කන්ධේසු උදයබ්බ්‍යානුපස්සිනෝ විහෙරතෝ නචිරස්සේව අනුපාදාය ආසවිචිත්තං විමුච්චීති. ඉතාමත් කෙටි කලකින් පංච උපාදානස්කන්ධේ හට ගැනීම වෙනසීම බලබලා ඉදින් ඉතාමත් කෙටි කලකින් සියලු කෙලෙස් නසා පලුල් රුක් සෙවෙනදී විපස්සී මහ බෝධිසත්වයන් වහන්සේ ලෞතුරා සම්මා සම්බුදු බවට පත්වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා කල්පනා කරනවා, යන්නෝනාහං ධම්මං දේසෙයන්ති, අනේ මම ධර්මයෙන් දැන් දේශනා කළොත් මේ අවබෝධ කළා ඒ ධර්මය ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධු. ගම්බීරයි, අවබෝධ කරන්න දුෂ්කරයි, වටහගන්න අමාරුයි, නමුත් සාන්තයි ප්‍රණීතයි අතක්කාවචරයි. තර්ක කර කර ධර්මය අවබෝධ කරන්න බෑ. නිපුණෝ පණ්ඩිත වේදනියෝ සිවුන් නුවණින් නුවණැත්තන් අවබෝධ කරන දෙයක් ධර්මය. ඔයා කොච්චර දන්නවද, මම මෙච්චර දන්නවා, එහෙම පුළුවන් ධර්මය අවබෝධ කරන්න? මම දැන් පංච උපාස්කන්ධේ කටපාඩම්, මට පටිච්චසමුප්පාදේ කටපාඩම්, ඔයාලට ඒවවත් නැහැ. පුළුවන් ධර්මය අවබෝධ කරන්න? මේ ධර්මය කියන්නේ අතක්කාවචරයි, නුවණැත්තන් විසින් අවබෝධ කරන දෙයක්. ආලේ රාමා කුපනායම් භජා ආලේ රතාලේ සම්මුදිතා. මිනිසු බැඳීන් එක්ක ඉන්නේ, බැඳීන් එක්ක ආසවිවි, ඒ තුලමයි ඉන්නේ මිනිස්සු. මම මේ ධර්මයේ දේශනා කරන්න ගියොත් වෙහෙසටපත් වෙනවා. මිනිස්සු අවබෝධ කරන එකක් නැහැ. විපස්සී බුදුරජාණන් වහන්සේට ගාතාවක් වැටුණා, කිච්චේන මේ අධිගතං හලන්දානි පකාසිතුං රාග දෝෂ පරිතේහි නායන් ධම්මෝ සුසම්බුදෝ. මෛතාමත් දුෂ්කරවයි මේ ධර්මය අවබෝධ කළේ. මේක අන්‍යයන්ට ප්‍රකාශ කළ තේරුමක් නැති වෙවි. රාග දේශ වලින් යට වෙලා ඉන්න මේ අයට ධර්මය අවබෝධ කරන එක ලේසි නෑ. පටිසූත ගාමින් නිපුනං ගම්බීරං දුද්දසං අනුං රාග රත්තාන දක්ඛින්ති තමුක්ඛන්දේන ආවුතාති. මේ ධර්මයේ කියන්නේ උඩුගම්බලා යන දෙයක්, සියුම් දෙයක්, ගැඹුරු දෙයක්, දැකීමට දුෂ්කර දෙයක්. ඉතා සියුම් වූ මේ ධර්මය රාගයෙන් ඇලුන සත්වයා අවිද්‍යා අන්ධකාරයෙන් වැහුණ සත්වයා කොහොමනම් අවබෝධ කරන්නද? මේ විදිහට කල්පනා කරනකොට විපස්සී බුදුරජාන් වහන්සේගේ හිත ධර්මයේ දේශනා කරන්න නැමුන්නේ. ඊට පස්සේ මහා බ්‍රහ්මයා මේ දිවසින් දැකලා නස්සති වදබුහු ලෝකෝ, මේ ලෝකේ නැසෙන්නයි යන්නේ, විනාශ වෙන්නයි යන්නේ, විපස්සී බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා දේසේතු බන්තේ භගවා ධම්මං, දේසේතු සුගත ධම්මං, සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න, අස්සවනස්ස ධම්මස්ස පරියායන්ති භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ, ධර්මයේ අහන්න නොලැබුණොත් පිරිහෙනවා, ධර්මයේ අහන්න ලැබුණොත් අවබෝධ කරනවා. ඔබ වුණත්, ඔබගේ දරුවන් වුණත්, ඔබගේ ඥාතීන් වුණත් ධර්මයේ අහන්න නොලැබුණොත් පිරිහෙනවා, ධර්මයේ අහන්න ලැබුණොත් ධර්මය අවබෝධ කරනවා. ඒ නිසා සදරෝද මිතුරෝද සියලු දෙනා තථාගතයන් වහන්සේගේ මේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියා හිටිනවා බ්‍රහ්මය මේක අවබෝධ කරන්න දුෂ්කරයි කියලා තේරුණ නිසායි මං ධර්මයේ දේශනා කරන්නට මුල්ුන් නැත්තේ. තුන් වතාවක් බ්‍රහ්මය ආරාධනා කරනවා. බ්‍රහ්මය ආරාධනා කළා කියා හිටිනවා මේ ප්‍රඥාවෙන් හදපු ප්‍රාසාදයේ මුදුනට නැඟලා භාග්‍යවත් ශ්‍රමණ සුගතයන් වහන්සේ, විපස්සී බුදුරජාන් වහන්සේ මේ දුක් විඳින සත්වයා දෙස බලන්න. මාර සංගාමයෙන් මිදුණ ණය නැති සත්‍ය වූ මහ ඉරිසීන් වහන්සේ, දේසේසු බන්තේ භගවා ධම්මං, භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න, භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ, ධර්මය අවබෝධ කරන අය පහළ වෙනවා. ඒ වෙලාවේ බ්‍රහ්මයාගේ ආරාධනාව පිළිගත් විපස්සී බුදුරජාණන් වහන්සේ මේ වගේ ගාථාවක් වදාලා, අපාරුතා තේසං අමතස්ස ද්වාරා යේසෝතවන්තු පමුච්ඡන්තු සන්දං විහිංස සංඤී පගුණං භාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේති. යම් කිසි කෙනෙක් සවන් යොමා අසනවද ඒ අය ශ්‍රද්ධාව මුදත්වා, ඔවුන් අට අමා දොර මම හරිනවා. බ්‍රහ්මරාජය මැනවින් ප්‍රගුණ වූ මේ ධර්මය මිනිසුන් අවබෝධ කරගන්න නැති වෙයි කියලයි මා දේශනා කළේ නැත්තේ. ඒ වෙලාවේ විපස්සී තථාගත බුදුරජාණන් වහන්සේ මා පළවෙනි වතාවට කාටනම් ධර්මයේ දේශනා කරනවද කියලා සම්බුදු ඇසින් බලනවා. එතකොට විපස්සී බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නේත්‍රයට පෙනී යනවා විපස්සී බුදුරජාණන් වහන්සේගේ මල්ලි කෙනෙක් ඉන්නවා කණ්ඩ කියලා රාජපුත්‍රේ. තමන්ගේ මල්ලි තමයි ඉස්සෙල්ලාම ධර්මය අවබෝධ කරන කෙනා. තිස්ස කියලා පුරෝහිත පුත්‍රයෙක් ඉන්නවා. ඒ දෙන්න තමයි ඉස්සෙල්ලාම ධර්මය අවබෝධ කරන කෙනා. ඒ තථාගත විපස්සී බුදුරජාණන් වහන්සේ පළල් බෝධි මණ්ඩපෙන් අතුරුදහන් වෙලා පාගමනින් වැඩියේ නෑ. ඉරුදිහේ අතුරුදහන් වෙලා රජ්ජුරුවන්ගේ රාජ උද්‍යානයේ පහළ වුණා. පහළ වෙලා දායපාලට කතා කළා. දායපාල කියන්නේ උද්‍යානයේ බලාගන්න කෙනාට. දායපාල, ඔබ යන්න කණ්ඩ කියන රාජපුත්‍රයාටත්, තිස්ස කියන පුරෝහිත පුත්‍රයාටත් විපස්සී සම්මා සම්බුදුරජාන් වහන්සේ උද්‍යානයේ වැඩ සිටින බව පවසන්ද පැමිණෙන්නයි කියන්න. පණිවිඩේ ලැබුණ සැනින් ලස්සන සොඳුරු යානාවල නැගී කණ්ඩ රාජපුත්‍රයයි තිස්ස පුරෝහිත පුත්‍රයයි පැමිණියා. මේ රතෙන් පැමිණෙන්නේ කුමක් කරාද? නිවන කරා. මගේ ශාස්ත්‍රූ විපස්සී බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් අභියස වැඳ වැටෙනවා. එදා විපස්සී බුදුරජාණන් වහන්සේ කණ්ඩ කියන රාජපුත්‍රයාටයි, තමන්ගේ සහෝදරයා, ඒ වගේම පුරෝහිත පුත්‍ර තිස්ස කුමාරයාටත් ආනුභුබ්බි කතාව දේශනා කරනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං, මේ විදිහට පිළිවෙල කතාව කරනකොට හිත හොඳට තැම්පත්ව ගියා, මෘදුව ගියා, නීවරණ බැහැර වෙලා ගියා. බුදුවරුන්ගේ සාමුක්කංශක දේශනා වූ චතුරාර්ය සත්‍ය ධර්මය එදා දේශනා කළා විපස්සී බුදුරජාණන් වහන්සේ. පිරිසිදු වස්ත්‍රයකට කහට උරා ගන්නවා වගේ ඒ ධර්මය මනාවීර කුමාරවරුන් දෙදෙනාගේ හිතේ පිහිටියා. යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං, යමක් හේතුන් නිසා හට ගන්නවාද ඒ හේතු නැතිවීමෙන් නැති වී යනවා කියලා සෝතාපන්න ඵලයට පත් වුණා. බුදුරජාන් වහන්සේගේ සිරිපා කමල් ළඟ පැවිද්ද උපසම්පදාව ඉල්ලනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාට පැවිද්ද ලබා දෙනවා. එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං සංකාරේ ආදීනවෝ, කාමේ ආදීනව සංස්කාරවල ආදීනව විස්තර කරනවා. එතකොට ඒ දෙදෙනා රහත්ත්වයට පත් වෙනවා. සෝවාන් වෙන්න දාන කතා, සීල කතා, සග්ග කතා ඒ ඔක්කොම ඕන. සෝවාන් වෙච්ච කෙනාටයි සියලු සංස්කාර අත්හැරීමේ ධර්මයේ දේශනා කරන්නේ. අද මේ සෝවාන් වෙලත් නැහැ, සද්ධාවත් නැහැ, දෙවිවරු ගැන කියන උඩ ඇයි ඕවා කියන්නේ කියනවා. ඊට පස්සේ ආරංචි වුණා ඛණ්ඩ රාජපුත්‍රයයි තිස්ස පුරෝහිත පුත්‍රයයි විපස්සී බුදුරජාන් වහන්සේ ළඟ පැවිදි වෙලා කියලා ඔවුන්ගේ පිරිවර 84,000ක් හොයාගෙන ආවා. එදා බුදුරජාන් වහන්සේ ඔවුන්ටත් අනුපිළිවෙල කතාව දේශනා කළා, චතුරාර්ය සත්‍ය දේශනා කළා. සෝවාන් වුණා, ඒ භික්ෂු භාවයෙන් පැවිදි වුණා 84,000යි දැන්. ඒ අර එදා පැවිදි වෙච්ච දවසෙත් 84,000ක් පැවිදි වුණානේ. ඒ පිරිසට ආරංචි වුණා විපස්සී බුදුරජාන් වහන්සේ රාජ උද්‍යානයේ දහම් දේශනවලු. ඒ පිරිසත් පැමිණියා, ඒ පිරිසත් ධර්මය ඇහුවා, සෝවාන් වුණා, පැවිදි වුණා. සංස්කාරයන්ගේ ආදීනව, කාමයන්ගේ ඕකාර සංකිලියස ධර්ම දේශනාව දේශනා කරනට අරහත්වයට පත් වුණා. 84,000යි දැන් කීයද? 168,000යි. පළවෙනි 168,000ක ශ්‍රාවක සන්නිපාතය හැදුනේ මේ විදිහට. මේ විදිහට බන්දුම රාජධානිය පුරා 168,000ක් රහතන් වහන්සේලා වැඩ හිටියා. බුදුරජාන් වහන්සේ රහෝගත පටිසල්ලානේ විවේකයෙන් භාවනා වැඩ ඉන්නකොට කල්පනා වුණා, මේ නගරේ සංඝයා වැඩි දැන්. දැන් සංඝයාට චරත භික්කවේ ජාරිකම් බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තා හිතාය, සුඛාය දේව මනුස්සානම් කියලා ධර්මයේ දේශනා කරන්න පවරන්න සුදුසු කාලයයි. සහ ඒ කාලේ හිටපු මහා බ්‍රහ්මයා එය දැකලා බුදුරජාන් වහන්සේ ඉදිරියේ වැඳලා කියනවා, සාදු සාදු බන්තේ භගවා, ස්වාමීනි ඒක හරි, දැන් ශ්‍රමණයන් වහන්සේලා ධර්ම ප්‍රචාරය පිටක් කර යවන්න කාලයයි. මෙතෙක් ධර්මයේ දේශනා කිරීමේ කාගේ අයිතියක්ද? බුදුරජාණන් වහන්සේගේ. පින්වතුනි, මේ බණ කියනවා කියන එකේ අයිතිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට තමයි පැවිදි කිරීමේ අයිතිය තියෙන්නේ. ඒවා බුදුරජාණන් වහන්සේ තමයි සංඝයාට පැවරුවේ. මේ බලන්න විපස්සී බුදුරජාණන් වහන්සේ දහම් දෙසීමේ අයිතිය පවරනවා සංඝයාට. අනුජානාමි භික්කවේ චරත චාරිකම් බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය. පින්වත් මහණෙනි, චාරිකාවේ හැසිරෙන්න බොහෝ ජනයාට හිතසුව පිණිස, දෙව් මිනිසුන්ට හිතසුව පිණිස, මා ඒකේන ද්වේ අගමිත්ත එකපාරකින් දෙන්නේ කියන්න එපා. එහෙනම් එදා විපස්සී බුදුරජාන් වහන්සේගේ පළවෙනි ධර්ම දූත කණ්ඩායම පාරවල් කීයක ගියාද? 168,000ක රහතන් වහන්සේලා මාවත් 168,000ක වැඩියා. කරුමේ දෙස බලන්න අපි මුණ ගැහුන්නේ නැති හැටි. රහතුන් මාවතවල් 168,000ක වඩිද්දී මේ අවස්ථාව මගහැර ගන්න එපා. මේ බුදුවරුන්ගේ ගුණ කිය කියා වැඳ වැඳ පින් පුරා ගන්න බුදු සසුන නම් අහිමි වෙන්න එපා කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා මුල මැඳාග පිරිසිදු ධර්මයේ දේශනා කරන්න. චන්න, ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන අපිච්ච භික්කවේ චන්නං චන්නං වස්සානං අච්චේන බන්දුමති රාජධානි උපසංකමිතබ්බෝ පාති මොක්කුද්දේශායාතේ. ඒ නිසා අවුරුදු 6න් 6ට සියලු දෙනා ආපහු එන්න මේ බන්දුමති රාජධානියට පෝය කරන්න. අවුරුදු 6කට සැරයක්. අපේ බුද්ධ ශාසනය පෝය කිරීම දවස් 15කට සැරයක්. දීර්ඝ ආයුෂ ඇති කාලේ අවුරුදු 6කට සැරයක්. පින්වත් මහණනි, මේ බොහෝ භික්ෂු මාවතවල් 168,000ක වැඩියා. ඒ වෙනකොට පින්වත් මහණනි, ඒ ජම්බුද්දීපේ ආරාම තිබිලා තිබ්බා කියනවා. මුළු ජම්බිද්දීපේ පුරාම ඒ අවුරුදු 6 ඇතුළත ආරාම හැදුනා කියනවා 84,000ක්. 84,000ක සංඛ්‍යය දැන් වැඩි ඉන්නවා. අවුරුද්දක් ගිය තැන දෙවිවරු ඇවිල්ලා 84,000ක් ආරාමවල දිව්‍ය ගෝසාව පවත්වනවා. පින්වත් ශ්‍රමණයන් වහන්සේ අවුරුද්දක් ගෙවුනා, තව අවුරුදු 5කින් පෝය කරන්න තියෙනවා කියලා. තව අවුරුද්දක් ගිය තැන දෙවිවරු දිව්‍ය ගෝසාව කරනවා. ශ්‍රමණයන් වහන්සේ අවුරුදු 2ක් ගෙවුනා, තව අවුරුදු 4කින් පෝය කරන්න තියෙනවා කියලා. මේ විදිහට අවුරුද්දෙන් අවුරුද්ද දැනුම් දෙනවා. 6 වෙනි අවුරුද්දේ පින්වත් ශ්‍රමණයන් වහන්සේ අවුරුදු 6 ගෙවුනා. අද බන්දුමති රාජධානියේ විපස්සී බුදුරජාන් වහන්සේ අභියස පෝය කරන දවසයි, ප්‍රාතිමෝක්ෂේ දේශනා කරන දවසයි. එදා ඒ රහතන් වහන්සේලා තමන්ගේ ඉරිදීෙන් තම ආරාමෙන් අතුරුදහන් වෙලා බන්දුමති රාජධානියේ විපස්සී බුදුරජාන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. තව සමහර රහතන් වහන්සේලා හිටියා, ඒ රහතන් වහන්සේලාට ඉරිදි නැහැ. ඒතකොට දෙවිවරු ඇවිල්ලා ඒ රහතන් වහන්සේලාගේ අත අල්ලගෙන ඒ ශ්‍රමණයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අභිමුඛයේ තැන්පත් කළා. ආශ්චර්යයි බුදු සසුන කසිරිය බලන්න. එදා 168,000ක් සංඝයා පිරිවරා ගත්ත අපගේ තථාගත විපස්සී බුදුරජාණන් වහන්සේ සෑම බුදු කෙනෙක්ගේම ප්‍රාතිමෝක්ෂ දේශනාව මේ විදිහට වදාලා. කන්ති පරමං තපූතිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරං විහෙතයන්තෝ. නින්දා අපහසාදී සෑම දෙයක්ම ඉවසන්න ඕන. ඉවසීම තමයි උතුම්ම තපස. බුදුරජාණන් වහන්සේලා නිවන තමයි උතුම්ම දේ කියලා දේශනා කරන්නේ. අනුම් පෙළෙන කෙනා පැවිද්දෙක් වෙන්නේ නැහැ. අනුම් විහිසන කෙනා ශ්‍රමණෙක් වෙන්නේත් නැහැ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. සියලු පව් නොකිරීම, කුසල් ඉපදවීම, තම සිත පිරිසිදු කර ගැනීම, මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. අනූපවාදෝ අනූපගාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං. අදිචිත්තේච ආයෝගෝ ඒතං බුද්ධාන සාසනං. අනූපවාදෝ, අනුන්ට උපවාද කරන්න හොඳ නැහැ. අනූපගාතෝ, අනුන්ට හිංසා කරන්න හොඳ නැහැ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙන්න ඕන. ඒ වගේම ගන්නා ආහාර සිහියෙන් ගන්න ඕන. විවේක සෙනසුන් ඇසුරු කරන්න ඕන. සිත දියුණු කිරීමේ යෙදී වාසය කරන්න ඕන. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. 168,000ක් සංඝයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ওই විදිහට ප්‍රාතිමෝක්ෂයේ වදාලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා දෙවිවරු සාඳුනාද පැවැත්තුවා. පින්වත් මහණෙනි, එදා මම උක්කට්ටාව, දැන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම උක්කට්ටාවේ සුභග වනයේ ඉන්න කාලේ මම කල්පනා කළා, මම මේ සංසාරේ ගමන් කරද්දී හැම උප්පත්තියක්ම ලැබලා තියෙනවා, හැබැයි සුද්ධාවාසෙ ඉපදිලා නැහැ. එනිසා මම සුද්ධාවාසයට වඩින්න ඕන කියලා අපේ ගෞතම බුදුරජාන් වහන්සේ සුද්ධාවාස බ්‍රහ්ම අවිය ලෝකයට වැඩියා. අවිය ලෝකයට වඩිනකොට ලක්ෂ ගණන් දෙවිවරු ඇවිල්ලා විපස්සී බුදුරජාන් වහන්සේගේ විස්තර මට කිව්වා. ඒ ශාසනේ අනාගාමී වෙච්ච අය. ඒතර බ්‍රහ්ම ලෝකේ කල්ප 100ක් අය ඉන්නවා තවම. තව පිරිසක් සීකී බුදුරජාන් වහන්සේගේ කාලේ අනාගාමී වෙච්ච අය. ඒ අය ඒ බුද්ධ ශාසනේ විස්තර මට කිව්වා. ඊළඟට සිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම බුද්ධ ශාසනයේ අනාගාම විචයත් ඒ බුද්ධ ශාසනවල විස්තර මට කිව්වා. මං ඒ සියලු දෙවිවරු සුද්ධාවාස බ්‍රහ්මයන් පිරිවරාගෙන අතප්ප ලෝකෙට ගියා. අතප්ප ලෝකේ බ්‍රහ්මයොත් ඔය විදිහට සත්බුදුරු ගැන මට විස්තර කීවා. මං ඒ දෙවරු පිරිවරාගෙන සුදාස් ඊටට ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ද ඒ බ්‍රහ්ම ලෝක පහේම යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක පහේම මා ගියා. පින්වත් මහණෙනි, අතීත බුදුවරුන්ගේ අතීත ජීවිත විස්තර මමත් අවබෝධ කළා. දෙවියොත් මට කිව්වා. අර ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ දීර්ඝ සූත්‍ර දේශනාව. සත්බුදුරජාණන් වහන්සේලා ලොවට අනුකම්පාව යම් ධර්මයක් දේශනා කොට වදාලාද, ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නම අපිට වාසනාව ලැබීවා. සා සා